සම දිනාතම සරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද 2017 අගෝස්තු මාස 7 වෙනි නිතිනේ දවසේ සවන් සිලක ජාත්‍යන්තර දහම් සේවා මඟින් පවත්වන ධර්ම දේශනාවක් ඉන් අනතුරුව පැවැත්වෙන ධර්ම සාකච්ඡාවේ ආරම්භයල්නේ අද දින ධර්ම දේශනාව සඳහා අප සැම දෙනා වෙනුවෙන් කරුණාවෙන් අනුකම්පාවෙන් දම්සභා මණ්ඩපයට වදින්නේ ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර වැඩවාසය කරන විචිත්‍ර ධර්මකත්තිස හා මානව විචිත්‍රකරයෙකු වශයෙන් ප්‍රතිඥාවක් ලබන ඇඩිලේඩ් නුවර වාසි පූජනීය කාර්යගම මහින්දසාර ගෞරවනීය ස්වාමීන් වහන්සේ සවන්ත සිසේත කල්යාණ මිත්‍ර මිත්‍රයන් වෙනුවෙන් ඔබ වහන්සේගේ පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා ධර්ම දේශනාව ආරම්භ කරන ලෙස පෙරවන් සරණයි. හැම දිනාටම පෙරවන් සරණයි. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නපුප්පගන්ධෝ පටිවාතමේති නචන්දනං සගර මල්ලිකාව සපංචගන්ධෝ පටිවාතමේති අබ්බා දිසා සත්පුරිසෝ පවාති ලෝකේ සිටින සියලුම කාරණක පින්වත්නි ධර්මකාමී අද දින අපි හැම දිනාටම සාකච්ඡා කරන්න යෙදලා තියෙන්නේ ඊ සත්‍යයේ දේශනා කරපු සූත්‍රයේ සීලමය ඥානය සූත්‍රයේ තමයි අද දිනත් අපට සාකච්ඡා කරන්න තියෙන්නේ කිව්වද පළමුවෙන්ම මම කැමති මේ දැන් මේ කියපු ගාථා රත්නය ඊ සත්‍යයේ මම කීවා ධම්මපදයේ උපවාග්ය තියෙන්නේ මේක පිළිබඳ ඉස්සල අර්ථය ඉදිරිපත් කරලා හිටියත් හොඳයි කියලා මට හිතෙනවා. ලෝකෙ නොයෙක් මල් වර්ග තියෙනවා පින්වතුනි. සුවඳ හමන ඒ සියලු මල් වර්ගවල සුවඳ ගමන් කරන්නේ වාතයත් එක්ක. වාතයේ යන තාක් දුර යන්න පුළුවන්, සමහර විට නොවෙන්නත් පුළුවන්. හැබැයි මේ සුවඳ කියන එක ගුණවත ආසුල තියෙන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඇතුළු අස්සාරි පුජ්‍යල මහා සංඝරත්නය බෝසතාණන් වහන්සේලා ආදී මේ සියලු පින්වතුන්ගේ සිරස්වඳ කියන එක අකනිතා දඹලෝ දක්වා ගමන් කරනවා කියලා, පහලින් නිරය දක්වා ගමන් කරනවා කියලා කියනවා. ඒ තරම් මේ සිල්සුවද කියන එක හරියම බලවත් එකක් හැටියටයි සිංහතුනි හඳුන්වන්නේ. ඒ සීලය ඒ තරම් බලගත් බලවත් එකක් මේ සීලය කියන්නේ. අපේ බෝසතාණන් වහන්සේ බුදුබව ලබන වෙලාවේදී ඉරේදාමි සත්වෝ ලක්ෂ ගානකින් නිදිලා ආවා කියලා කියනවා. ඒ වගේම ඇස්සන්ද ඒ වගේම කොර හැටියට හිටපු විහිරි අය හැටියට හිටපු ඒ අයගේ ඇස් පෑදුනා කියලා කොර ගැටි ආදු නැතුව ගියා. ඒ වගේම ගොළු ගැටි නැතුව ගියා. එහෙම කියලා අපි හිතන්නේ මේ බුදුහාමුදුරන්ගේ බුදුවීමේ වෙලාවේදී ඇතිවෙච්ච තත්ත්වය. මොහුදේ ගමන් කරන රැල්ල නතර වුණා කියලා කියනවා. ඉතින් මේවාට ප්‍රධාන හේතුව තමයි මේ සීලය. ප්‍රධාන හේතුව සීලයට පිහිටලා තමයි උන්වහන්සේ සියලුම ගුණ ධර්ම සිහිපවාගත් සීලයෙන් සිහිපලා සීලයෙන් පරණනේ. එනිසා බුදුහාමුදුරුව දේශනා කරන මේ බුද්ධ ශාසනයේ පිළිවෙල සීල සමාධි ප්‍රඥා වැඩි. සීලයට සිහිපලා භාවනා කරන්න ඒ භාවනා කරනකොට හිත තැම්පත් වෙනවා. හිත තැම්පත් වෙනකොට හරියට වතුර දේශන තැම්පත් වෙනකොට සංතලයක ඉස්තල වෙනකොට ඒ වතුර දේශනේ අධිය බලන්න පුළුවන් මූණ බලන්න පුළුවන්. ඒ වාගේ තමන්ගේ හිත තැම්පත් වෙනකොට සමාධියක තැම්පත් වෙනකොට මේ හිත තුළින්ම දක්නාකමක් ඇති වෙනවා. දෙන්නේකට බුදුහාමුදුරු කියන ප්‍රඥාව කියලා. ඒක සාධින්වත් ගන්න එකක් මේ ඉන්නකොට සමාකලන. ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින එක. ඒකයි බුදුහාමුදුරු ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මෙහෙම සඳහන් කරන්නේ. පස්සේ මහණුන්ට උද්දී අනනුසුතේසු ධම්මේසු මා පෙර නොදුසු ධර්මයන් පහනෙ නුදුකුවා සක්කුන් උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි ඥානෙමයි කියන්නේ. මේ තැනට බුදුහාමුදුරුව එන්න බෝධිසත්වයේ හැටියට ඔය දසපාරමිතා පුරණ යුගයේ මේ සීලය තාම දැඩි ලෙස ආරක්ෂා කරගෙන ආවත් එනිසා මේ සීලය කියන එක හරීම බලවත් එකක් අපේ ජීවිතේ සසර දුකින් නිදහස් වීම පිණිස. එමනම් මා සඳහන් කරනවා මේ වෙලාවේ කෙටියෙන් ඊසතිය අපි කතා කරපු සීලයේ කොටස් කීපයක්. එක කොටසක් තමයි ඥානය වැඩිම පිණිස නුවණ දියුණු වීම පිණිස සත්‍ය අවබෝධය පිණිස දියුණු කරන සීල කාණ්ඩ ටිකක්. එකක් තමයි පරියන්ත සීල. පරියන්ත සීල කියන එක අපි එදා කියා ඒ පරියන්ත සීල කියන එකෙන් කියන්නේ සීමා සහිත සීලය කියන එකයි. සිතුන් වහන්සේලා දසසිල් අටසිල් ආදී රකින ඒ සීලයට කියන පරියන්ත සීලය කියලා කියනවා. සිතුන් වහන්සේලා ඉන්න දිවි අය ඉන්න පංච සීලයත් ඒකට අයිති වෙනවා. ඊළඟට තියෙන අපරියන්ත සීලය. උපසම්පදා ආදී සීලය අපරියන්ත සීලය කියලා කියනවා. ඊළඟට තියෙනවා පාරිශුද්ධ සීලය කියලා කියනවා. ඒ පාරිශුද්ධ සීලය කියලා කියන්නේ ඒක පරිපූර්ණ වූ සීලයක් සෝවාන් ආදී තැනට ගමන් කරන්න ජීවිතය ගැනවත් ශරීරය ගැනවත් නොකිතා රැකගෙන යන සීලය කියලා කියනවා. ඊළඟට අපරාමත්ත සීලය කියලා කියනවා. සෝවාන් ආදී උතුමන්ලාගේ අර්හත් පියවරට පෙර රත්නා වූ සීලය ඒ සීලය අපරාමත්ත සීලය කියලා කියනවා. අපරාමත්ත සුද්ධ සීලය කියලා කියනවා. ඊළඟට බුදුපාසලේ බුදු මහරහතන් වහන්සේලා ළඟ තියෙන සීලය පටිපස්සද්දි පාරිශුද්ධ සීලය හැටියට හඳුන්වනවා පිළිගත. බුදුපසේබුදු මහරහතන් වහන්සේලා ළඟ තියෙන සීලය. ඊළඟට බුදුහාමුදුරේ නැවත සීලය කොටස් දෙකකට බෙදනවා. ඒකත් අපි එදා කතා කළා. සීමා සහිත සීලය, සීමා රහිත සීලය. එතෙන් සීමා සහිත සීලය කියලා හඳුන්වන්නේ තමන්ගේ ශරීරයේ අංග ජීවිතේ ධනය කීර්ති ප්‍රශංසා ඥාති අරමුණු කරගෙන රක්ෂායි සීලය. මේ සීලය නිස්සංක මහත්මයා මයිකේ මියුට් කරගන්න. නිස්සංක මහත්මයා මයිකේ මියුට් කරගන්න. තිරුවන් සරණයි නිස්සංක මහත්මයා මයිකේ මියුට් කරගමු. හොඳයි තිරුවන් සරණයි. හොඳයි සරණාස සමාවෙන්න. එතකොට ඊළඟ අපි සාකච්ඡා කළේ සීලේ කොටස් දෙකකට බෙදෙනවා. සීමා සහිත සීලය, සීමා රහිත සීලය. සීමා සහිත සීලය කියන්නේ ලාභ සත්කාර පිණිස, කීර්ති ප්‍රශංසා පිණිස, ශරීරයේ අංග ආරක්ෂා කිරීම පිණිස, ධාතීන් ලබා ගැනීම පිණිස, ඊළඟට ජීවිතය ආරක්ෂා කර ගැනීම පිණිස කියන මෙන්න මේ කොටස් වලින් යුතුව සීලය ආරක්ෂා කරනවා. මේ සීලය හඳුන්වන පින්වතුනි බොහෝ විට මේ කුටියා රත්නා වූ සීලය හැටියට හඳුන්වන ජාතක පොතේ බුදුහාමුදුරුවෝ එක භික්ෂූන් වහන්සේ නමකට එහෙම දේශනා කරනවා පිළිබඳව. ඒ කතාවක් මම මෙතන ඉදිරිපත් කරන්නම්. එකින් එක පිළිපඳ ගඟක් මැද පින්වතුනි මේ පොඩි රූපයක් තියෙනවා. ගඟ උඩහට වැහැලා මේ ගඟේ වතුර වැඩි වෙනවා. පොටියට ගඟෙන් එහෙට මෙහෙට යන්න බෑ ගඩයන් කරා. පොඩි දූපතක් තියෙනවා. ඉතින් කොටියා කල්පනා කරනවා මම අද සීලය රකින්නවා මෙතන ඉඳලා. සීල රකින්න. මම මේ සීලය ආරක්ෂා කරනවා කියලා තාපස කෙනෙක් වගේ ඉන්නවා. බෝසතාණන් වහන්සේ මේ සත්‍රය හැටියට ඉන්නවා. ඉතින් මේ වෙලාවේ බෝධිසත්වෝ බෝධිසත්වෝ මේ කොටිය කැමැති සත්‍ය වෙසක් අරගෙන මෙතෙන් එනවා. එන්නේ එයා රකින්නේ හැබෑම සීලයක්ද කියලා බලලා. එතෙන් එනකොට පොටියා මේ හිතනවා මට ඉතින් මේ සීලේ කොයි වෙලාවෙ ආරක්ෂා කරන්න බැයිද, දැන් මේ බඩකට පුරව ගන්න ඕන කියලා පයින්නවා රසපාගේ. යාට පයින්නවා මෙහාට පලිනවා. දැන් සත්‍රයානේ මේ ඉන්නේ. ඔහොම ලේසියෙන් එහෙට මෙහෙට බලලා දැන් පොටියා වෙනසට පත් වුණාට පස්සේ අහස උඩට ගිහින් පොටියාට කියනවා මම සත්‍යයා මොගලනේ ආරක්ෂා කරන සීලය අවංකවම ආරක්ෂා කරන සීලයක්ද බොරු සීලයක්ද කියලා බලන්නයි මම මෙයාවි. දැන් ඔබේ සීලය අවංක සීලයක් නෙවෙයි. ඒ විදිහේ රකින්නා වූ සීලය සසර දුකින් නිදහස් වෙන්නවත් සංසාරේ දීර්ඝ කාලීනව සැපෙන් දෙන්නවත් හේතු වෙන සීලයක් නෙවෙයි කියලා බෝධිසත්වෝ සත්‍රය හැටියට මේ විස අරගෙන යනවා. අන්න එහෙම සීල වගේ තමයි මේ සීමා සහිත සීල කියන්නේ. ඊළඟට සීමා රහිත සීල. සීමා රහිත සීල කියලා කියන්නේ ජීවිතය හෝ ශරීරය පිළිබඳව ආශාවක් නැතුව හැබෑවටම සසර දුකින් නිදීමේ ඕනෑකමකින් යුතුව ආරක්ෂා කරන සීලයට තමයි පින්වතුන් මේ සීමා රහිත සීලය කියලා කියන්නේ. දැන් අපට අද එතන ඉඳලා තමයි කතා කරන්න තියෙන්නේ. මේක බොහෝම පරිස්සමෙන් තේරුම් ගන්න උත්සාහ කරන්න කියන්න බොහෝ නවක ආයතනයක් මේක බරට දෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. මේ සීලය පිළිබඳව මේ ප්‍රකාශය ඒ වුණාට කමක් නැහැ. අපි හිමීට පුළුවන් තරම් සරලව මේ කාරණා ටික ගන්න බලමු. මම පැහැදිලි කරගෙන යන්නම් කියලා. මේකේ ඊළඟට දැන් මේ සීමා රහිත සීලයේ කොටස හැටියට හඳුන්වනවා. ඒ කොටස් කොහොමද සීමා රහිත සීලයේ කොටනකවත් නැතිව ඉතින් කීර්තිය ඒ වගේම ලාභය ඒ වගේම ඥාති අපේක්ෂාව ඒ වගේම ශරීරය අංග ආරක්ෂා කර ගැනීම ජීවිතය ආරක්ෂා කර ගැනීම කියන මෙන්න මේ කාරණාවලට එහෙම නැත්නම් තෘෂ්ණා මාන දිට්ඨි කියන නැත්නම් තෘෂ්ණාවෙන් හා දිට්ඨියෙන් කලවන්නොත් සීලයක් මේක පිරිසිදුම සීලයක් හැටියටයි මේ කොටස හඳුන්වන්න තියෙන්නේ. ඒකට මේක හඳුන්වාගෙන යනකොට මෙන්න මෙහෙම මේක කොටස් හැදෙනවා. සීලය නම් කවරේද කියලා අහනවා පිළිගන්න. සීලය කියන්නේ කවරේද? දැන් මේ අපි දැන් මේ ආරක්ෂා කරන එදිනෙදා ආරක්ෂා කරන සීල කාණ්ඩ තියෙනවා. අපි සීලය ගැන කියලා කතා කරනවා. මේ කතා කරන සීලය ගැන බුදුහාමුදුරුවෝ මේ කියන්නේ සීලය නම් කොහොමද කියන එක කියනවා. එතකොට ඒක පිළිබඳව පළමුවෙන් කියන සීලය නම් කවරේ. ඊළඟට සීලය කොතෙක්ද? මේ සීලය කියන එක කොතෙක් දුරට සීමා වෙනවද? මේක සීමාවක් තියනවද මේ සීලය කියන එක? දුර ප්‍රමාණයක් මේ සීලය කියන එකේ තියනවා. ඒක තමයි මේ සීලය නම් කොතෙක්ද? ඊළඟට සීලයගේ හේතු කවරේ? තමේ සීලයක් ආරක්ෂා වෙන්නේ මේ හේතු කියන කොටසේ කොච්චරද කියලා අහනවා. ඊළඟට කියනවා මේ සීලය කොතෙක් ධර්මයන්ගෙන් යුක්තද කියලා අහනවා. කොතෙක් ධර්මයන්ගෙන් යුක්තද? මොන පළමුවෙන්ම කියනවා සීලය නම් කවරේද? සීලය කොතෙක්ද? සීලයගේ හේතු කවරේද? කොතෙක් ධර්මයන්ගෙන් යුක්තද මේ සීලය කියලා කියනවා. මේ සීලයේ කොතර ධර්ම තියනවද කියන එක අහනවා. එතකොට සීලය මෙන්න මෙහෙම දෙකනවා. මේ සීලය දෙවිනේ දිනකෙනු මෙන්න මෙහෙම කියනවා. සීලය නම් කවරේද? සීලය කවරේද කියනකොට චේතනා සීලය, සයිපසික සීලය, සංවර සීලය, අව්‍යති ක්‍රම සීලය කියලා කියනවා පිට. අව්‍යති ක්‍රම සීලය කියලා කියනවා. ඒක එක එක සූත්‍රවල වචනේ විවිධ ආකාරයක ප්‍රනවස් කරන නමුත් ඒකේ වැරද්දක් නැහැ. අව්‍යති ක්‍රම සීලය කියලා කියනවා පිට. එතකොට අපි ගන්නෙ දැන් මේක මේ කාණ්ඩ හතර පිළිබඳව ගම්බ. චේතනා සීලය කියලා කියන අපි මෙතන කුසල කර්ම චේතනාව මුල් කරගෙන ප්‍රාණඝාත ආදීක ආදී නොකරන එක නැත්නම් ප්‍රාණඝාත ආදීක විරුද්ධයි. සතුන් මැරීම, හොරකම් කිරීම, කාමයේ වරදවා කිරීම ආදී ඒ නරක කටයුතු වලට විරුද්ධයි. ඒක තමයි චේතනා සීලය හැටියට. ඊළඟ චෛතසික සීලය කියලා කියන අසින්නතන විරත චෛතසික වලින් යුක්තයි. විරත චෛතසික වලින් යුක්තයි කියන්නේ ලෝභ නැ, ද්වේෂ නැ, මෝහ නැ. එවන විරත චෛතසිකයි කියන්නේ. ඒ කියන්නේ මෛත්‍රිය, කරුණා ආදී ගුණධර්ම වලින් ඉරමු. එහෙම නැත්නම් එකම්ම සංකප්ප, අවියාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මෙන්න මේ චෛතසික වලින් යුක්තයි. චෛතසික සීලය කියලා කියන්නේ නැහැ. දැන් ඒවා හිතේ වැඩ කරනවා නම් දිගින් දිගට ඒවාම නොකඩවා වැඩ කරනවා නම් සිංහතනි මේ අර අකුසලයන් කිසිම විදිහට සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ ඒක සීලය කියලා කියනවා. ඊළඟට සංවර සීලය කියලා කියනවා. සංවර සීලය කියලා කියන්නේ ප්‍රාණඝාත ආදී වැළකීම සංවර සීලය හැටියට හඳුන්වනවා. ප්‍රාණඝාත ආදී වැළකීම සංවර සීලය හැටියට හඳුන්වනවා. ඊළඟට අවිචික්කම සීලය කියලා කියනවා මොනම ලෙසකින්වත් තමන්ගේ හිතේ ප්‍රේත ධර්ම මතුවෙන්නේ නැහැ. මතුවෙන්නේ නැතුව මොනව විදිහකින්වත් මේ කියන ප්‍රාණඝාත ආදී වැරදි ඒවා සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ නැතු නැත්ේ තව විදිහකින් මේක කියනවා නම් අකුසල ධර්මයන්පත් පින්නතින් කුසල ධර්මයන්පත් විකතන පොඩි සාධාරණ වූ චෛතසික දෙකක් තමයි මේ විතක්ක විචාර කියන්නේ. විතක්ක විචාර කියන එක ඒක ප්‍රතිවර්ණක චෛතසිකයක් හැටියට අපි හඳුන්වනවා. ඒ කියන්නේ දැන් සොරකම් කරන කුජලයාට මේ සොර කටයුත්ත කරන්න ඒකම හිත රඳවන්න විතක්ක අරමුණ ගැනීම විචාර ඒකමේකම රැඳවීම අන්න ඒ දෙක කොයිම විදිහට සිද්ධ වෙන්නේ අවිතක්ක අවිචාර තමයි මේ පුද්ගලයාගේ හිත ප්‍රයත්නක වෙන්නේ අන්න ඒ තැන තමයි අවිතික්කම සීලය හැටියට හඳුන්වන්න තියෙන්නේ අවිතික්කම සීලය හැටියට අන්න ඒක හඳුන්වනවා එතකොට යාඥාතුන් කොයිම විදිහට වැරද්ද සිද්ධ වෙනවා විදුපසේ විදු මහරහතන් වහන්සේලාගෙන් නම් කොයිම විදිහට සිද්ධ වෙන්නේ නැහැ. ඒ මොකද අර අන හිත පිටිපොලා තියෙන නිසා සිද්ධ වෙන්නේ. ඊළඟට සීලය කොටෙක්ද කියලා කියනවා. සීලය කොටෙක්ද. සීලය කොටෙක්ද කියනවා නම් පින්වත්නි කුසල සීලය ඒ වගේම අකුසල සීලය අව්‍යාකත සීලය හැටියට හඳුන්වනවා. කුසල සීලය අකුසල සීලය අව්‍යාකත සීලය හැටියට සීල කොටස් තුනකට හඳුන්වනවා. ඒක අව්‍යාකත සීලය කියලා කියනවා පිටුපස. එතකොට කුසල සීලය පවතින්නේ කුසල සීලය පවතින තුන්වෙනි සීලයේ හේත කොටසින් ඒක හැබැයි අනාවරණය කරනවා. කුසල සීලයේ හේත තමයි තුන්වෙනි කුසල සිත හේත කොටගෙන තමයි මේ කුසල සීලයේ ප්‍රයත්නය. ඉතින් පස්සේ දසාකුසල් නොකරන කෙන තමයි මේ කුසල සීලය හැටියට හඳුනා ගන්න පිළිපදි. පස්සේ දසාකුසල් නොකරන කෙන කුසල සීලය හැටියට හඳුනා ගන්න. ඊළඟට අකුසල සීලය හැටියට හඳුනා ගන්න කියන්නේ අකුසල සිත් නූලක කරගෙන ප්‍රාත්මක අකුසල සිත හේතු කොටගෙන ඇත්ත අකුසල සීලයයි කියලා කියනවා. ගහද මන්න ඉර්ජයතු නැතන අකුසල සිත් හේතු කොටගෙන අකුසල සීලය ක්‍රියාත්මක. ඊට අව්‍යාකෘත සීලය කියලා කියන්නේ සින්නතේ මේ ක්‍රියා සිත් තමයි මේ වැඩ කරන්නේ රහතන් වහන්සේලාදී උත්තර වල්ලාට විශේෂයෙන් විශේෂයෙන් උත්තර වල්ලාට තමයි මේ අව්‍යාකෘත සීලය කියන එක ක්‍රියාත්මක වෙන්නේ. සාති යහපින් සඳහන් කළා පින්වත්නි ඕනික වශයෙන්ම පටිපස්සද්දි පාරිශුද්ධ සීලය හැටියට හඳුන්වනවා. පටිපස්සද්දි පාරිශුද්ධ සීලය හැටියට ඒ අව්‍යාකෘත සීලය හඳුන්වනවා පින්වත්නි. ඊළඟට පින්වත්නි කෙතෙක් ධර්මයන්ගෙන් ධර්මයන් ඉක්මීමෙන්ද මේ සීලය සකස්වන්නේ. ධර්මයේ කොටෙක් එකතු වීමෙන්ද, කොටෙක් ධර්මයන් රැස් වීමෙන්ද මේ සීලය සකස්වන්නේ. එක කාර්යයක් තමයි තියෙන්නේ සංවරය රැස්වීමෙන් තියෙන්නේ නැත්නම් එක තුනින් මේක හේතු කොටගෙන සීල සකස් වෙනවා. ඊළඟට තියෙන්නේ තව එකක් තියෙනවා. ඒ රැස්වෙන සීල සීල ආරක්ෂා වෙන්න එක තියෙන තව ධර්ම කාරණාවක් තමයි තියෙන්නේ. විතික්කම කියලා අපි වචනයන් භාවිත කරමු. අනුශය පරිඋත්ථාන විතික්කම කියලා ක්ලේශ ධර්ම කොටස් තුනකට බෙදලා තියෙනවා. ඒක ආත්මක වෙනවා. ඒක තමයි අනුශය කියලා කියන්නේ හිත තුළ නිදන් ගතව ඉන්න ධ්‍යාන ලාභී අයගේ හිත තුළ අනුශය හැටියට ඉන්නවා. පරිඋත්ථාන අරමුණ ආයතන හයෙන් ඇතුළු වුණු විදස ක්ලේශ ධර්මයේ පරිඋත්ථාන වෙනවා. ක්ලේශ ධර්මයේ පරිඋත්ථාන වෙනවා. නීවරණ ධර්මයේ පරිඋත්ථාන වෙන්න පටන් ගන්නවා. ඒකක් හරි නීවරණ ධර්මයේ නීවරණය පරිඋත්ථාන වෙනවා. නීතික්කම පිට කරනවා කියන්නේ. නීතික්කම කියන්නේ පිට කරනවා. එහෙනම් පිට නොකිරීම කියනවා. නැත්තම් මේක කියන්නේ නම් නොයිස්ීමේ අර්ථයෙන් නොයිස්මදීමේ අර්ථයෙන් මේ ක්ලේශ ධර්මය මේ සීල ආරක්ෂා වෙන අව ධර්ම කාණ්ඩයක් හැටියට. ඊළඟට පින්වතුනි තවත් එකක් තියෙනවා. සාධාරණයක් තමයි හැමතිස්සම කුසල චේතනාවෙන් යුතු සිතක් බවට පත් කරනවා. ස්වභාවයෙන්ම කුසල චේතනා බලහත්කාරයෙන් නෙවෙයි ස්වභාවයෙන්ම. මේකට කියන නිරුත්සාහී සංවරය කියලා කියනවා. වෙනසක් නැතුව කෙනෙක් අපට පුළුවන් නම් හිතන්න ජීවිතේ මානසිකාරයෙන් විදිහට අපි කෙනෙක් අපට දැන්නා. ඒක උදාහරණයක්. කෙනෙක් අපට බයිනකොට ඒ බනින පුද්ගලයාගේ සියලු දේ පිළිබඳව නුවණින් මෙනෙහි කරන්න පුළුවන්කම නැත්නම් සංස්කාරමය වශයෙන් දකින්න පුළුවන්. මේ ජීවිතේ සංස්කාරවල ආවිස පෙත්තරද මේ සංස්කාරවල ආවිසයි ආවිස අඳුරනානම් අපි චිත්තක්ෂණ වශයෙන් බලුවොත් රූප සංස්කාරවල රූප කලාපවල චිත්තක්ෂණ වශයෙන් බලුවොත් 17යි ආවිස. ඊළඟට ඒ රූප ධර්මවල නාම ධර්මවල එක චිත්තක්ෂණ. එතකොට අන්න ඒ වෙලාවට අපි මේ දැක්මෙන් යුතුව බලුවා නම් අපට චේතනාමය වශයෙන් කොයිම විදිහට සීලෙන් බිඳ ගන්න කියන අදහසක් කොයිම විදිහටවත් හිතෙන්වත් හිතෙන්නේ නැති අවබෝධෙන් යුතුව බලන සත්‍යයක් ඉතින් දෙන්න නැගෙන අපි හිතනවා ස්වභාවයෙන් තියෙන උත්පාදනය වෙනවා සීල ආරක්ෂා කරගන්න. ඒක ස්වභාවයෙන්ම උත්පාදනය වෙනවා සීල ආරක්ෂා කරගන්න. ඒකට මෙන්න මේ කියන හාන්නකෙත් යුක්ත වෙනවා කියලා කියන සින්නතුනේ මේ කාණ්ඩෙකින් යුක්තයි මේ සීලය එකෙක් ධර්මයන්ගේ එක්වීමෙන්ද සීලය වෙන්නේ කියන එක තියෙනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ මේක තාටක ඉදිරියට යනවා කියන්නේ. මේ කාණ්ඩයක පිළිබඳව මේ විස්තර කර ගනිමින් ටික ටික ඉදිරියට යනවා පොඩ්ඩක් පොඩ්ඩක්. දැන් මේ කොටස් වලට යනකොට තමයි ඒක ගැඹුරු පැත්තකට අපේ හිත ගමන් කරනවා වෙනවා කියලා කියන්න පුළුවන් සීලය පිළිබඳව පිටාරද. එතකොට මෙතනදී අපි පුළුවන් තරම් කොටසක් සාකච්ඡා කරගෙන මේ දේශනා කරගෙන යන්න බලමු. මෙතනදී තියෙනවා ප්‍රාණඝාතයෙන් වැළකීම සංවර සීලය. ඒකට දෙවෙනි කාරණය නොයිත්මෝය මේ කියන්නේ වීතික්කම වෙන්න ඉඩ තියන්නේ නැතුව බයිලෙන් සඳහන් කරපු වීතික්කම වෙන්න ඉඩ තියන්නේ නැතුව සිත පවත්වා ගැනීම දෙවෙනි කාණ්ඩයයි. මේ සීල ආරක්ෂා කිරීම දෙවෙනි ධර්ම කොටසයි. පළමුව ධර්ම කොටසේ තමයි ප්‍රාණඝාතය නොකර සංවර වීම, දෙවනි කාරණා ධර්ම කොටසේ තමයි හොයිස්ම වීම. සොරකම් කිරීමටත් දෙකමයි. සොරකම් නොකර ඉඳීම සංවර වීමේ පළවෙනි ධර්ම කොටසේ ඒක නොඉක්මවා යෑම දෙවනි ධර්ම කොටසේ තිබෙනවා. කාමයෙන් වරදවා හැසිරෙන්නේ නැති වීම පළවෙනි ධර්ම කොටසේ දෙවනි ධර්ම කොටසේ තමයි තියෙන්නේ. නොයෙක් මොආය මොංගලයේ තමයි බොරු කීමෙන් වැළකීම දෙවනි ධර්ම කොටසේ පොඩි වැරදීමක් වුණා. හොරකම් නොකිරීමෙන් වැළකීම ඒක ඉක්මවා නොයෑම තමයි ඒ දෙවනි ධර්ම අද හොරකම් නොකිරීමේ ඒකේ ධර්ම කොටස. කාමයේ වරදවා හැසිරෙන්නේ නැතිව ඉඳීම ඒක ඉක්මවා යන්න වීතික්ෂණ වෙන්න ඉඩ තියන්නේ නැතිව යලකීම තුන්වෙනි ඉතේ ශික්ෂාපදේ ධර්ම කොටස. හතරේම ඉස්සෙත් එහෙම බොරු කියන්නේ නැතිව ඉඳීම සංවරය. ඒක මතෙන්න ඉඩ තියන්නේ නැතුව වීතික්ෂණ වෙන්න ඉඩ තියන්නේ නැතුව ආරක්ෂා කිරීම. ඊළඟට ඒක තියෙන සේලං කිරීමේ කාර්යය. ඊළඟට තියෙන අපින් ඔතන වෙන පරිස වචන කීමේ කොටස. ඊළඟට තියෙන ඒකේ සම් සේලං කියන පරිස වචන කියන සම්පත්තලාප කීමේ වැලකීම කියනක. එන්න මේ කොටස තුන ඒක ඒකේ තියෙන ඒයන් වැලකීම සංවර කොටසේ නොඉක්මවා ඉඳීම. ඒ කියන්නේ ඉක්මවා යන්නතු ඉඳීම දෙවෙනි කොටස. ලද බැදු ලෝභ ගණය ගැන කියනවා. බැදු ලෝභයෙන් සංවර වීම, ලෝභ වෙන්නේ නැතුව සංවර වෙන එක. බැදු කරන්නේ නැති ඊළඟට ඒක ඉක්මවා යන්නතු ආරක්ෂා වීම. ඊළඟට ව්‍යාපාද තරහ. තරහින් වැලකීම ඊළඟට ඒක ඉක්මවා යෑමෙන් වැළකීම. ඊළඟට මිත්‍යා දෘෂ්ටියෙන් වැළකීම ඒක ඉක්මවා යන්න නැතිව ඒ කියන්නේ ඒක මතෙන්න ඉඩ කියන්නේ නැතිව ආරක්ෂා කර ගැනීම තමයි. ඒක දැන් මෙතන තියෙනවා තින් අපිට පස්පව දස අකුසල්ව මෙතන අන්තර්ගත වෙනවා. ඊළඟට ඉදිරියට තව ටිකක් මේ කියන්න කියන අපි මෙතන මේ නිවර්ණ ධර්මයන් යටපත් කිරීම සම්බන්ධයි. ඒ කියන්නේ තවත් ටිකක් මේක ඉදිරියට ගෙනියන අපි මෙතන ඔන්නාර මං කියපු ස්වභාවයෙන්ම මේක මතුවෙන්න ඉඩ කියන්නේ ආරක්ෂා කරගන්න. ඒ කියන්නේ ඒක කියන ඉස්සරව ස්වභාවයෙන්ම පංචේතනාවන්ගේ සීව එකම ස්වභාවයෙන් එන්න ඕනේ අතුලකින් එන්න ඕනේ කියන්නේ හිතේ අර අර විදිහේ වැලකුණක් ස්වභාවයෙන් එන්න ඕනේ කියන්නේ මං කියවා යම් අරමුණකට හිත යොමු වුණා නම් ඒ යොමු වෙච්ච අරමුණට අපේ හිතේ හැදෙනවා නම් කැමැත්ත ඒ අකමැත්ත ලෝභ හෝ ද්වේෂ දෙක වෙනවා නම් ඔය අන්ත දෙකට නොඇති ඉදීමට නම් ඒ සමාතුල ඉන්නෝන ප්‍රඥාවෙන් දෙතිය ඒ සංස්කාර ධර්මයන් දකින්න පුළුවන්කම ඒ දැක්මත් එක්ක පින්නතුනි ඒකට තියෙන ලෝභකමවත් ද්වේෂයවත් නතර සිද්ධ වෙන්නේ නතර වෙන්නේ. ඉතින් ඒ தත්ත්වය හොඳට දියුණු වෙන්න මෙන්න මේ කාණ්ඩ ටික දියුණු මොකද්ද? සීල නිද්දේ බිඳල ගන්න. සීල නිද්දේ තමන්ගේ ඊළඟ තියෙන සීල නිද්දේ කියලා කියන්නේ පින්වතුනි උදාසීනකම. කුසලයට තියෙන උදාසීනකම කැමැති නැතිකම පින්වතුනි ඒක වළක්වා ගන්න පින්වතුනි අපි ළඟ තියෙනවා එහෙම අරතිය කියලා පොත්පත්. අන්න ඒවා වළක්වා ගැනීම සීල නිද්දේ ධර්මයේ අපි දිගින් දිගට නොකොඩවා යන්නේ නැහැ. ඒ යන්නේ නැති එක වළක්වා ගන්න පින්වතුනි ඒ සීන නිද්දේ කියන එක අපි භාවනා කරන්න ගියොත් සීන නිද්දේ හැදෙනවා. යහපත්යක් කරන්න ගියොත් එහෙම ටිකාත්යන් කරගෙන ගියොත් නතර වෙනවා. සමහර විට සීලයක් අපි දිගට ආරක්ෂා කරගෙන ගියොත් අපි හිතනවා හෙට උදේ වෙනකන් මම මේ අෂ්ටාංග සීලය රකින්නවා මං ගෙදර යන්න කියලා. නමුත් 12 පහුවලා තුන 4 වෙනකොට සින්නට යන්න කියලා ගෙදර. ඔච්චර හරි යන්න කියලා මේ දැන් ඇති ඕන්නේ නැහැ. ඉතින් මිදේ හැදලා තින්නට. ඉතින් මිදේ හැදලා මොනවද කියන්නේ එතන කාලය ගත කරන්න කියලා ඒ විදිහේ මේ සිටිනු විවිධ පැටකඩ වලින් මේ තරාසී වෙනවා. අන්නේ තීර නිද්‍රය කියන එක වළක්ව ගන්න ආලෝක සංඥාව වඩවන්න කියලා බුදුහාමුදුරු ගන්නවා. ආලෝක සංඥාව සසිනාලෝක මෙතින් මෙතින් අහලා තියෙන සසිනාලෝක කියනවා 10ක් ඒ 10 කෝටක් හරි එක සමන් ක්‍රිය කරන එකක් වඩවන්න කියලා. ඊළඟට ඒකෙන් තීර නිද්‍රය නැති වෙනවා. ඊළඟට හිතේ නොසන්සුන්කම උද්දච්චය කියන ක්ලේශ ධර්මයේ කඩලා බිඳලා දාන්න. ඒ උද්දච්චය කියන ක්ලේශ ධර්මයේ කඩලා බිඳලා දාන්න කියන ක්‍රමය තමයි සමාධිය හොදට වඩවා ගැනීම. මේ සමාධිය කියන කාරණය හොදට වඩවා ගන්න ඕන කියන මේ උද්දච්චය කියන ක්ලේශ ධර්මයේ කඩලා බිඳලා දාන්න. ඒක නැති කරන්න නොසන්සුන්කම නැති කරන්න. හිතට නිතර නිතර එනවා භාවනා කරගෙන යනකොට කුසලයේදී ඉවත වෙනකොට ධර්මය අහනකොට කොහොමද වෙන්නේ මං අනේ මේ පොඩි කාලේ ඉඳලා ධර්මයේ නියලුණා නම් මේ මොකක්වත් නැහැනේ කියලා ඒ උද්දච්ච වෙනවා මං අසවල් කාලේ පව් කරානේ කියලා උද්දච්ච වෙනවා කියලා අන්න ඒව බිඳලා දාන්න කරන්න තියෙන සමාන ඊළඟට පින්වත්නි විචිකිච්ඡාව සැකේ අහක දාගන්න තමන් මේ යන ගමනේ ධර්ම මාර්ගයේ සැකේ අහස දා ගන්න. ධර්මයෙන් හොදට ඉගෙන ගන්න. ධම්ම විශේෂ සම්බෝධියන්ගේ හොදට කියන කර ගන්න. ධර්ම පිළිබඳ ආත්මස අවබෝධයක් වැටීමක් ඇති කර ගන්න ඕන කෑලි කෑලි නැති. කෑලි කෑලි තිබුත් එහෙම මේ ධර්මයේ පිළිබඳ ඉගෙනගෙන හැමතිස්සෙම කෑලි තමයි වැඩ කරන්නේ කිසි. ඒක හරි ධාරක හරි දසකයන් වෙනවා කියන්නේ මේක ආරකට ගැලපෙනවා අන්න එහෙම සුබුරුවන් පිළිබඳව ධර්මයේ පිළිබඳව අධිෂ්ඨානස්ථාදී පිළිබඳව දන්දීම පිළිබඳව විරතින පිළිබඳව මේවා පිළිබඳව මේ සැකයන් සිටේ වැඩ කරන්න පටන් ගන්නවා මේ ධර්මයේ හැලීගෙන ගත්තොත් ඒ නිසා ධර්මයේ කියන එක අංග සම්පූර්ණයෙන් ඉගෙන ගන්න කියන ධම්ම විශේෂ සම්බුද්ධත්වයට විශේෂ කරගන්න ඒ නිසා ඒක බුදුහාමුදුරු කියන ධර්මයේ පිරිසිදු දැනගන්නා වූ ප්‍රම හදාගන්න. ඊළඟට අවිද්‍යාව ප්‍රහාණය කරගන්න මේ නුවණ දියුණු කරගන්න කියලා. ඒකට මේක ධර්ම විචේ සම්බෝධ්‍යත්වයේ කොටසක් වෙනවා මේ නුවණ දියුණු කිරීම. ඒක හදයි නියමම නුවණ නෙවේ. ඒක නියමම නුවණ නෙවේ. නියම නුවණ එන්නේ විදර්ශනා ඥාණයෙන් තමයි නියම හැබැයිම නෝන ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට පින්වතුනි ධර්මයට ඇලෙන්නේ නැතිකමක් තියෙනවා. ඒ ධර්මයට ඇලෙන්නේ නැතිකමක්, ප්‍රයක් නැතිකමක් නේද? අරතිය, අර තීන නිද්දේට වඩා අරතිය කියන කහ ගැඹුරු ධර්මයට ඇලෙන්නේ නැතිකමක් හිතේ තියෙනවා. එහෙම තියෙනවා පින්වතුනි. ප්‍රයක් ඇතේ. ඒක නැති කරගන්න ප්‍රමෝද්‍ය දින කර ගන්න නැවත නැවත සතුටු වෙන එක. නැවත නැවත සතුටු වෙන ක්‍රම හදා ගන්න ඕනේ. ධර්මයේ නොදන්නා පැතිකඩවල ඉගෙන ගැනීම, භාවනා කිරීම, ධර්ම සාකච්ඡා කිරීම, යහපත් කටයුතු කිරීම එකෙන් යුත්තේ කුසල චිත්ත චිත්තයන් දිගින් දිගට වැඩ කරන්න පටන් ගන්න, සිත් වැඩ කරන්න පටන් ගන්න. ඒ පිළිබඳව තමන්ට මහා සතුටක් දෙන්න පටන් ගන්නවා. ඊළඟට සියලු නීවරණ ධර්මයන් යටපත් කිරීමට ප්‍රථම ධ්‍යානයට යන්න. ඊළඟට මේ ප්‍රථම ධ්‍යානෙන් නතර වෙන්න එපා. ඊළඟට ද්විතීයික ධ්‍යානයට යන්න කියන මේ විතක්ක විචාර දෙක ඇති කරගන්න. මේ විතක්ක විචාර දෙකේ ඉන්නලා ඉන්නවා ගොඩක් අය. සමහර විට ධ්‍යානවලට ගිහින් විතක්ක විචාර හොඳයි සපයි සුපයි කියලා ඇවිත් මොකද විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව කියන මේ සායිකික ධර්මයන් වැඩ කරනවා. ඒ වැඩ කරනකොට හිතට සුදුමාකාර ප්‍රේයක් දැනලා පින්වතුනි ඒකට නියෝග කරන්න පටන් ගන්නවා. ඔකට සවසනකදී හඳුන්වනවා මගේ මතකයේ හැටියට කාවතන්න සාමතන්න භවතන්න විභවතන්න. විභවතන්න කියන්නේ සාමාන්‍ය ලෝකයේ මිනිස්සුන්ගේ තේ විභවතන්න කියන එක කියනවා. ඒක වියදී. නැවත ඉපදීමක් නැහැ. පෙර ඉපදලා ජීවත් නැහැ. මේ ජීවිතයට ඉතරයි ඉන්නකන් ඔහේ කාල බීලා විනෝදෙන් ඉන්න කියලා හිතනවා කියලා. ඒක තමයි මේ විභවතන්න හිතනදී මේ ධ්‍යානවාදීන්ට ඒ විභව සංහාවන වැඩ කරන්න පටන් ගන්නවා කියන්නේ ඒ අයරින්ම මේ මෙතනින් එහා සපස් නැහැ මෙතනින් එහා සපස් ගන්න මේක තමයි සැප මේක තමයි නිවන කියන ඒ ප්‍රථම ධ්‍යානයට ගිහින් එන්නේ. ඉතින් ඒවා ඒ කඩලා බිඳලා ගන්න ඒවා අත්දැකීම් ඒවට තියෙන ලෝභයන් බිඳලා ගන්න සංහවල් බිඳලා ගන්න මෝහයන් බිඳලා ගන්න කියන තුතිය ධ්‍යානයට යන්නේ. ඉතින් අතර වෙන්නත් පුළුවන් ත්‍රිවිධ අධ්‍යානයට යන්න කියන මේ ප්‍රීතිය ගැන ඉල්ලලා ඉන්නකොට අරදි මේ විතක් විචාර බින්දට මේ මදි ත්‍රිවිධ අධ්‍යානයට යන්න කියන ප්‍රීතිය ඉල්ලලා ඉන්න. ඒකත් අහක දාලා චතුත් අධ්‍යානයටත් යන්න කියන අපිට ප්‍රීතිය උත්හාට යන්න කියන ඒ සපදිච්චි ඉල්ලලා ඉන්නවා. සපයි සපයි සපයි සපයි කියද මේක තමයි හැබැයි සතුව විස්තර මං කියේ මහා දෙකේ කිච්ච ඉන්නකම නැති කරලා දාගන්න මේ සතුත් අධ්‍යානය ප්‍රතිපද. එතනින් අතර වෙන්නත් එපා කියන තවත් එකක් විදිහට යනකොට කියන්නේ මේ මේ හිතේ කැපිලා යනවා කියන්නේ කැපිලා යනවා මේ හිතේ රූපයන්ට තියෙන ආසාව රූප සංඥාවන්ට තියෙන ආසාව අපි රූප සංඥාවත් අරගෙන මේ ලෝකේ මාළේශයක් වගේ කිව්වට හිත හිතා ඉන්නවා. ඒ හිත ධ්‍යානයේ ප්‍රලක්ෂණව ධ්‍යානය හොඳට බලවත් වී වැඩ කරනකොට නිකන් රාජ්‍ය වෙනක් එළිය තියනවා වගේ ඉන්න පුළුවන් කියලා උගන්වනවා කියන්නේ. එතකොට ඒ රූප සංඥාව පියට දාන්න ඒක නිකන් අදහසක් පමණයි කියලා ඒක ආකාසානංකායතනෙත් මේ ලෝකෙම විශ්වෙමහි සබ්ද අවකාශයක් කියලා ගන්නයි යන්නේ කියන්නේ විසබ්දයකාශයක් කියලා ඉගෙන ගන්න පුළුවන් කම ලැබෙන්නේ සංඛාර උපේක්ෂා ඥානයක පිට හදේට ජීවන වෙනකොට ඒ කියන්නේ මේ සියලුම සංස්කාරයේ දෙමහතක් නැත කියන අවබෝධය ඇති වෙනා නාම ධර්ම රූප ධර්ම දෙකම කියලා තේරෙන්න පටන් ගන්නවා කියන එක එහෙම ඒ අවබෝධය ඇති වෙනවා. ඒකට මුළු විශ්වයම තියෙන්නේ මේ පෘථිවියන් ගස්කලන් ඉරහඟතාරකා ඒවා ඇත්තනේ කියලා මේ ආකාසාරංචායතනයට හිත් බලක් තේරෙන්න පටන් ගන්නවා. ඊළඟට ඒකේ මේ ආකාසාරංචායතනයට යනකොට ධනනාවක් බිඳෙනවා. රූප සංඥා බිඳෙනවා ඒ වගේම ප්‍රතිද සංඥා බිඳෙනවා. ප්‍රතිද සංඥාව කියන එක පින්වතුනි ඒක කියන්නේ මේ හේතුවක් හේතු නැත හේතුන් කියලා අපි හඳුන්වන්නේ දැන් ඒ හිතේ හැදෙන තේන අපින් ඇතුළේ ලෝභකි කුසලකි අකුසලකි ඒවට හේතුන් කියනවා. ඒ සියලු දේකම හේතුන් කියනවා ඒ දෙකටම. හැබැයි දැන් ඔය විපාක ක්‍රියාත්මක වෙනකොට ඒවට හේතු නැහැ. හේතු නැති හේතු රහිත අහේතුක සිත් කියලා කියන්නේ ඒ වගේ මේ විපාකය ලැබෙනකොට අපි අහෙන් කනෙන් අහෙන් හා අහෙන් ගන්න රූපය බාහිර රූපය අභ්‍යන්තර රූපය දෙකටම හේතුවක් නැති වෙනවා. ඒවා රූප ධර්ම පමණයි. ඒ වගේම එතන විපාකයේ විදිහින් හේතුවක් කියලා එකක් ඒ වෙලාවට ඇතිවෙන විපාකය. ඉතින් මෙතන ඩිංගක් ගැඹුරු කාරණා අන්න ඒ ධන සංඥාව, චේ සංඥාව විදල යනවා නම් ඊළඟ නානත් සංඥා පිළිබඳ කියන කාරණෙත් ඒ වෙනස වෙනවා නම් මේ ආකාස අනන්තයර්ථනේදී. ඊළඟට ඒකත් ඒ අදහසක් නැති වෙන මේ ආකාසය කියන්නේ අදහසක් විතරයි කියලා විඥානන්තයර්ථනේ යනවා. විඥානං ආයතනයට ගියාට පස්සේ කියනකොට මේ විඥානයේ කියන එකක් අදහසක් නිස මේ වෙන මොකක්වත් නැහැ කියලා ආසින් සංඥායතනයට යනවා. ආසින් සංඥායතනයට පිට ගමන් කරනවා. ඒ සංඥාවක් දුගල ගන්නවා. ඒ සංඥාවක් දුගල යනකොට ආකාසානන්තයන් විඥානන්තයන් සමාපත්‍ය ආකාසානන්තයන් නැතිවලා ඊළඟ ආසින්තයන් කියනවා එතෙන්වත් යාතහම සංඥාවක් ඇත්තෙත් නැත්තෙත් කියන කල්පනාවට මේ සංඥා නා සංඥා කියන කල්පනාවට එනවා. මේ ගැඹුරින් සාකච්ඡා කළ යුතු ඒවත් නැතිනම් මම ඒවත් කියන යාගර යනවා. ඒකත් පොත ගොඩක් යතරට යන්නේ නැහැ. තවත් දෙකකින් අහර්ථ යනවා. මෙන්න මෙතන තවත් දෙකකින් තවත් එකක් දිනු වීට කාරණා 18ක් වෙන බුදුහාමුදුරේ සඳහන් කරගන්න. මේක සිංහතනි මෙරෙන් කරන්න කියන බුදුහාමුදුරේ අනිත්‍ය සංඥාව අපේ හිතේ පැවිලා තියෙන සිංහතනි නිත්‍ය සංඥාව අපි මොන ධර්ම කරුණ අහලා තිබුණා ජීවිතේ නිත්‍ය සංඥාව කියලා අපිට අපි සිලිගන්න ගිහින් භාවනා කරන්න ගිහින් ඔය ඕනෑම යහපත් කටයුත්තක් කරන්න ගිහින් අමාරුට අපි යන්නේ මේ අභිධර්මයේ ඉගෙන ගන්න හැම ගැඹුරු ඉස්කෝලේවත් ඉගෙන ගන්න ගිහින් අද අපි ඉගෙන ගන්න අභිධර්මය අපි අද හොඳට ජීවනා කියලා එහෙම කියනවා. අදිස්සේ කෝල් එකක් වෙනවා පින්නතුනි විතරට මෙන්න මෙහෙම හොරි කරලා කියලා. සිද්ද සියලු වස්තුවේ පැහැරගෙන ඉන්නේ. එතකොට පින්නතුනි සමාත කලන්තයල්ලා රැකෙන්න. සමාත කලබලෙලා පැහැගහන්න. සමාත පොලිස් ගාන යන්න පුළුවන්. එතකොට අපේ අර නිත්‍ය සංඥාව අච්චර ගැඹුරින් ඉගෙන ගන්න ධර්ම මොකක්වත් නැහැ. නිත්‍ය සංඥාව තමයි වැඩ කරන්නේ. ඕකට නොයේ හේතු කාරණා පාදක කරගන්නවා. හේතු කාරණා එක එක ඒවා කියනවා. මෙයන් දකින්න සුරේකින් ඕවා තියෙන්න ඕන කියලා හරි මොනවා හරි කියලා ඒ තමන්ගේ ඒ නිත්‍ය සංඥාව වහා ඉස්මතු වෙනවා කියන තුරු ඒ නිත්‍ය සංඥාව හැබෑවටම ගැලවිලා යන්න එන්න වෙන කරක් තියෙන ඒ තමයි නියම තමයි කියන තුරු එතෙන් ක්‍රියාත්මක වෙන්නේ හැබෑවට. ඉතින් බොහොම සීයට සමහර විට පිටට අසහනයක් ගන්න එකත් මේකත් මේවා අපේ මේ බණ කියන මතපවා ඒවා ක්‍රියාත්මක වෙනවා. ඔය අපි මේ බණ කරුණු කතා කරාද ටික ටික තමයි මේවා දිනු කරගන්නේ. ඊළඟට කියන්නේ සුඛ සංඥාව අපේ හිතේ තියෙන. ඒක කඩලා දාන්න ඕන, බිඳලා දාන්න ඕන. දුක්ඛාව පස්සනාව මෙහි කරමින් තමයි මේ සුඛ සංඥාව ඉවත් කරන්න තියෙන්නේ. භවනා කරන්න ගියත්, සිල් ගන්න ගියත්, අපි ජීවිතයට හේතු වෙන්න බලන, කුටුවකට හේතු වෙන්න බලන, මගේ ප්ලේස් එක මත ඕන එහෙම නැත්නම් ඉතින් ඒ සැනසීමක් නෑ මට. අද හරියේ නෑ මගේ භාවනාව කිව්වයි ඒක කතා කියනවා කිව්වට හේතුව මගේ ස්ථාන පිළිගන්නේ නෑ. ඒක සුඛ සංඥාවක හිත යෙම වෙලා තියෙනවා කියන්නේ ඒක අඩු සුඛ සංඥාවක හිත විදලා තියෙන අපිට තේරෙන්න තියෙන කාරණා. ඊළඟට ආත්ම සංඥාව කඩලා බිඳලා දාන්න. අපි මේ මොන කතන්දර කතා කළත් මොන සාකච්ඡා කළා තාපේ හිතේ තියෙන පොබ්බල අnderin මේ ආත්ම සංඥාව කියන එක සිංහතර ඒකන හරියන සුදුමයි. අපි මේ අපිට පොඩි වචනයක් වැරදෙන්න වෙන බලන්න අපේ ක්‍රියාවලිය කොහොමද කියලා බලන්න අපේ කල්පනා. සමහරට එළියට දාන්නේ නැහැ. එළියට දාන්නේ නැතුව හිතේ වැඩ කරනවා. මොන නරක් වෙන ඔළුව වෙනසකටපත් ඇතුළත ආත්ම සංඥාව නිසා මට දැනන මට මෙහෙම වැරදි වචනයක් කියලා ඒකට මම කවදා හරි ඉස්සත් කියන්න ඕනේ. අන්න එහෙම මොන පැත්තකින් හරි එනවා පින්නත්. හැබැයි ඉතින් මේ ආත්මයක් නැහැ, තමනුත් නැහැ, බණකුණකුත් නැහැ කියන ඒ තැනට බුද්ධිය අවදීන පින්නත්. ඒවා මොකක්වත් කතා කරන්නේ නැහැ. ඒක එක්තරා සත්‍යයක් පමණයි, සංස්කාර දෙයක් පමණයි. කටක් සංස්කාරයක්, වචනක් සංස්කාරයක්, අහතුමාත් මේ සංස්කාර ටිකක් නාම ධර්ම ටිකක් තිබුණ සංස්කාර බිහිවෙන්නේ කියලා වහා අවබෝධයක ප්‍රඥාවට යන ආත්ම සංඥාවට ඒක විදිය. ඊළඟට කියන්නේ තේ නිබ්බිදාව කියන කරගෙන යන එක තමයි. නිබ්බිදාව කියන සංඥාව දීන කරගන්නකොට මේ සතුටකින් යුක්තව සන්නහව සම්පූර්ණතර භාවයේ ඒවා ඒක දිනේ ඉඳලා තියෙනවා. ඒ කියන්නේ නන්දරාගේ දිනේ ඉඳ කියන්නේ අපි ඒක මේ නැති කරන අනිද්දාය කියන්නේ ඇලෙන්නේ නැති ඉන්න කලකිරීමේ ස්වභාවය ඇතුළේ තියෙන කලකිරීමේ සංඥාව දින කරගන්නේ අර සංඥාව ගැලවිලා දිවිලා යන ඊළඟ විරාගාන පස්සහා කියන කෙනෙක් ගන්න රාගය ඇතුළේ බලවත් ඇලීම ඇති නොවෙකත් මේ ඇලීම කියන එක දැන් අර මේ කියනවා මගේ මතකයේ හැටියට මේ සිංහතුනේ ශරීර මුගලන් දෙන්න මේ සංජය වගේ මතක හැටි සංජය කියන ආදී පරිත්‍යාගයට ළඟින් යන්න යනකොට බුදුහාමුදුරුවෝ හම්බෙන්න පිරිසත් පරිත්‍යාගයට පිරිසත් පිරිස යන්න යනකොට එයාට ලේවන බොමණ දෙමනක් කියලා කියනවා. ඒක කොයි තරම් අපහසුයක්ද බලන්න පින්වතුනි. ආලය තමන්ගේ ගෝලයට, තමන්ගේ ප්‍රසිද්ධියට, තමන්ගේ සම්ඩායමට කොයි තරම් දෙවි ආලයක්ද ලේවන යන්න තරම් කියන්නේ අවු සත්‍යයක්. ඊළඟට නිරෝධාන පස්සන මේ වැඩවන්න ඕනලු අටගෙනීම සංඥාව දීවත් කරලා දාන්න. අටගන්න කොහොමද? තර විතර හට ගන්නවන කිව්වොත් ඒ සම්භාව පොදලා යන විරෝධාන ප්‍රස්තාව දිනු කරන්න ඕනද? ඊළඟ පටිවිස්සග්ගාන ප්‍රස්තාව දිනු කරන්න ඕනද? පටිවිස්ස ඉවත් කරන සභාවය දානෙ කියනවා. දෙන ආදානෙ කියලා කියන්නේ විතර විතර ගැනීම. ආදානෙ කියලා කියන්නේ මේක මගේ මේක මගේ රූපය මගේ සත්‍යය මගේ ජීව මගේ ළමයි මගේ බත පිටි විද කඩම් මගේ මේ වාහන මගේ එන්නේ මගේ රට මගේ ජාතිය මගේ කුලය මගේ පස්සේ කියලා ඒ ආදාන ගැතිය තියෙනවා ඉතාම අදිස්සියට මම පිටින් යන විස්තරාත්මක නැති පිටින් මම ඒ ප්‍රකාශ කරේ ඊළඟ කයාව ප්‍රශ්නාය ධන සංඥාව කඩලා ගන්න අයාරු කය ප්‍රශ්නාව කියලා කියන්න පුළුවන් ඒක සේන සිහින දෙයක් උපරි විදිහකට පාවිච්චින ඝන හැටියට අපිට තේරෙන සම්හාරයට අපිට තේරෙන මාලිගාවක් වගේ දෙයක් මේක හැමදාම පේනවා කියලා අපි මහා පුදුමහත කීකියා නෝකියා ලෝකෙ තියෙනවා බල්ලා ඉන්න අපි ඝන සංඥාවෙන් බලන්න පුළුවන් මේ වටිනා වාහන වර්ග මේ වටිනා වස්තු ප්ලේන් තමන් විතර මේ ඡාද තියෙනවා කියන ප්‍රේසාර දෙයක්ම අපි හිතන්නේ වැය වෙන්නේ නැහැ ඒ අහමදාන ඔල්රෙඩි කෝටි ප්‍රකෝටි කරන්නේ සදාකාලිකව පවතින වශයෙන් ධන සංඥාවන අපට කියන තියෙනවා. ආනිත් සංඥාව ලැබිලා යන්නේ නිහි පිළිබඳව ඩිංග ඩිංග මෙලින් කරන්න පුරුදුයි. ඒවට බුදුහාමුදුරේ ඉගන්වනවා පළමුවෙන්ම මෙලින් කරන්න ඉපදිච්ච තැන ඉඳලා ජීවිතේ දෙතකට බෙදා. මේ කාලයේ ඊළඟට අවසාන කාලේ ඊළඟට තුනකට බෙදන්න ඊළඟට හතරකට බෙදන්න ඊළඟට දසවිය වලට බෙදන්න පළමුවෙන් වයස දෙවෙනි වයස එහෙම 10 10 බෙදාගෙන ඊළඟ අවුරුද්ද අවුරුද්ද ඊළඟට පින්වත් මාස මාස පිටි කරලා මාස තුන ඊළඟට එහෙම ගිරිය ප්‍රධාන බෙදාන බෙදාන ජීවිත ඉපදිත් කරන දවස දවස බැලුවත් පොතේ අරගෙන ඉපදිත් ළමයනේ මරණයේදී සම්පූර්ණ වෙනස්කම් මේ කයානුපස්සනාව උදේට ඉඳන් අඳුර ගන්න පුළුවන්කම ලැබෙනවා. ශ්‍රේය වීම පිහිටන ශ්‍රේය වෙලා තියෙන හැටි හොඳට අඳුර ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් අන්තිමට ගියොත් එහෙම අතුරුලට දැක්ම ගන්න හුස්ම වෙලාවේදී ඉන්න ස්වභාවය පිටට ගන්නකොට ඉන්න ආන විදර්ශනාව තේරුම් ගන්න. ඊළඟ වයානුපස්සනාව. ඒ වයානුපස්සනාව කියලා කියන්නේ ආයෝහන සංඥාව කඩලා දාන එකට වැස්තිරි අපිට රැස් කරන්න ආශාව තියෙන අපිට මොනවද ඊළඟ ආත්ම සම්බිරිතුනක් කරනවද සත්‍යාවදී බිරිඳ වෙන්න ඕනසක් සත්‍යාවෙන් නේන මම බ්‍රහ්මයේ ඉන්නේ මේ චින්තන් කරමින් කරමින් මේ ඒ ආත්ම වල නැත්නම් ඊළඟ ආත්ම වල විවිධ ධනවත් පවුලක ඉපදෙන්න ඕන ඒ විදිහේ නෑ දෙය තියෙන අපිට මතන පාර්තන රූප සම්පත්තිය මුදන සම්පත්තිය සාමයෙන් රැස් කරනකම ආයුෂ රැස් කරනකම ඒක වයාන පස්සනාවේ තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපි කොච්චර රැස් කරලා දෙවියෙක් වුණා කියනකොට ඒ පංචස්කන්ධය. ඒ පංචස්කන්ධයේ තේමිතක කාලයක් තියෙනවා. ප්‍රශ්නේ කරන්නේ ඒ පංචස්කන්ධය. ඒක කාලයක් තියෙන ඉන්ද්‍රස්ය. ඒ ඉරේලා ඊට පස්සේ සමාහෙට ප්‍රේත ලෝක. අර බුදුහාමුදුරේ ඉරියක් තියා බලලා තියෙන පෙර ජීවිතේ මෙයා බ්‍රහ්ම ලෝකෙට තියෙනවා. ඉතින් ආ වයාන පස්සනාව ඉතින් හොඳටම තේරෙනවා සිංහදේ රැස් කරලා ගියා ඊට පස්සේ ඒක ඉවරුනා වයවෙන වෙනස් කරනකට ආව. විපරණාම් ප්‍රශ්නාව. දුර සංඥාව දුරු කරන්න කියලා කියනවා. ඒක අපිට තේරෙනවා සිංහදේ මෙමරණ සම අමරණීයයි කියලා සිදනාය වචන පවායකින් අපි භාවිතා කරනවා. ඉතින් මේ අමරණීය වෙන්න කීකියා ඒ වචන පවා භාවිතා කරනවා. ඒ භාවිතා කරන අමරණීය වෙන්න කීකියා භාවිතා කරන වචන පවා පිටුතුර නිකන් මේ සිනහකට කාරණයක් වෙන අන්තිමට පිටුතුර කිසිම දෙයක් අමරණීය නැහැ. මේ විශ්වයේ මනන දෙයක් තමයි. ඕනම වස්තුව ඕනම දෙයක් කරගෙන බලන්න අමරණීය වෙනවා කියන්නේ. ඊළඟට පින්වතනි අනිත්‍ය සංඥාව අපේ හිතේ නීති හැටියට සටහන් වෙලා තියෙන ගොඩක් දායක බලු කාර්යයක් ගැන කියනකොටම අපිට නිමිත් වෙනවා. ඊළඟ පුද්ගලයෙක් ගැන කියනකොටම නිමිත් වෙනවා. අදාල නම කියනකොටම නිමිත් වෙන්නේ. නම නෙවෙයි මතක් වෙන්නේ ඒ නම කියනකොටම ඒ අසවල් රූපය පිටින් මතුවලා එන ඒ විදිහේ නීති පෙත් කරගන්න. කතල් කියනකොටම අතේ විදිය මතක් වෙලා එනවා. අර නම නෙවෙයි අන්නයාගේ පින්වතුනි මේ ආකාරයෙන් නිමිති ගැන කියන්න ගොඩාක් විස්තර තියෙනවා. නමුත් ඒ ප්‍රධානවත් මම හිතන්නේ නිමිත්ත ඒක අත්‍යවශ්‍යයේ කියන එක තේරෙන දැනට මෙහෙම කරන්න තියෙන අනිමිත්ත. අනිමිත්ත සංඥාව. ඊළඟට අත්නිහිත සංඥාව. ඒ කියන්නේ ප්‍රාර්ථනා. මේ ප්‍රාර්ථනා අපිට කියනවා. ප්‍රණිදිය ප්‍රණිදිය සංඥාව කියලා යන්නේ මේ කියන එකයි කියන්නේ අත්නිහිත. අපි පාර්තනා මේ සිතයන් තියෙනවනේ සිංහද අපිට පාර්තනා කරනකොට මේ නිරෝගී සම්පත්තිය සදාකල් ලැබේවා කියන එක සිංහට බැලුවොත් එහෙම එහෙම පිටිරෙකට ලැබෙන්නේ නැහැ. ඒක ප්‍රණීත නැහැ. ඒකේ පාර්තනාව. ඉහිය ප්‍රණීතකමක් නැහැ. අප්‍රණීතයි. සමහරට භාවනා කරගෙන යනකොට සමාධියකට පිට ආපුවම ධානයකට ආපුවම ප්‍රාර්ථනා කරන ඒවානේ ඒ කියන්නේ අර හයක් කොහෙද තිබෙන්නේ සමාධියෙන් ඉතින් ඒ වගේ අපේ හිතේ ඒක වැඩ කරනවා. භාවනා කරන අයට මේ අප්‍රසූත සංඥාව හරි ඉක්මනින් වැඩ කරනවා අපි හිතේ. ප්‍රයත්නලා ඉන්න. ඉතින් ඒක පැදිලා බින්නා යන බව දන්නේ නැහැ. ඒකත් මේ සංස්කාර නාම සංස්කාරය ගොඩක් තියෙන එක තේරෙන්නේ නාම ධර්ම. ඊළඟට පුණ්‍යත සංඥාව සුගත සංඥාව දිරි කරන්න කියන මොකද අභිනිවේෂය දිරි කළ ගන්න. මොකද මේ අභිනිවේෂය කියලා කියන්නේ යන්නම් දේවල් වල අපේ හිත විවිලා ගිලිනක් කියන අපිට තේරෙන්න. ඒකන ඔය ඒ ගිලින කොච්චරද කියනවා නම් පින්වතුනි මේ දැන් ඔය පංචාභිඥා අෂ්ට සමාපත්තිලාදී අවා ඒ විතර ගිලිලා ඉන්නවා කියන්නේ සිතේ ප්‍රමාණවත් මේ කාලය අවසන් වෙන නිසා ආ අදි පඤ්ඤා ධම්ම විපස්සනා සංඥාව ඒ තමයි තියෙන්නේ. ඒකින් අදලා දාන සාරාදාන අභිනිවේෂය කියන්නේ රසයක් හොඳක් තියෙනවා කියන එක හිත හිතා ඉන්නකම අනදේකන රසයක් හොඳක් තියෙනවා. සෑම කන්න ගියත් රූප බලන්න ගියත් සද්ධාහන්න ගියත් ඒ සාමාන්‍ය මට්ටමේ ආධ්‍යාත්මික වස්තුවේ ඒ ධ්‍යාන සම්බන්ධව අභිඥා සම්බන්ධව එහෙම තියෙන අපිට. අර පොඩි නමක් පොඩින් යනවා එරදීන් මෙතරම ඉතින් දාසද්දා ලොකු හාමුදුරේ පොඩි හාමුදුරේ වන්දනා කරන්න යන ගුවන් නිසායක ඒ වෙලාවේදී ලොකු හාමුදුරේ කියනවා මේ මල් නෑ පොඩි හාමුදුරනේ මොකක් හරි මේ මොකද කරන්න කියනකොට පොඩි හාමුදුරේ වහාම එරදීන් ගිහින් අනන්තත් පිළිගටකින් මල් අරගෙන ඇවිල්ලා ලොකු හාමුදුරේ පූජා කරනවා. ලෝකහාමුදුරේ වෙනලු වල සායවතේට කියලා වන්දනා කරලා ඉවරලා කියන පුදුමන විදිහට පස්සේ එරුදී ගණේක ප්‍රසන්න. ඒ ස්වාමී. ඕක හොම විද්‍යාවට මේ හස්සතු ධන කෙනෙක්ගෙන් තේම කන්න ලැබුණා. ඉතින් මෙයා ඒක නතර කරේ නෑ මේ ලෝකහාමුදුරයන්ට මේවා නැති වෙනනම් විරුද්ධයාවට කියන එක. මේ දෙක වෙන රසය. මමන දන්නේ කියලා ඒකෙන් අර ඉදින්න තමයි යන්න කිව්වට. විද්‍යාන රසයක් තියෙනවා හොඳක් තියෙනවා. අර වැඩිණ කියන්නේ කියන අවවාදන ශාස්ත්‍රාව වලට නම් ශීලිත් නැහැ. ඉතින් සංගතනේ ඉදින් යනකොට සාධ්‍යයක් තියෙනවා. ගහනස්සනෙත් සාන්තාව ක්ලස්තරට නිදිරි යන්නෙ සිද්ධ වෙන පරිපූර්ණ සංගරණ. ඒකට විද්‍යාත් වහම අර සියලු පංචමී වර්ණ ධර්ම මතුවලා අදින්න පාත් වෙනවා. එයාට ඒ විදිහට විවාහ වෙලා ගත කරනවා. පිළිපෙළවලින් අන්න ඒකත් රසයක් දැක් කියලා මේක නෝද්දී තියෙනවා. අන්න එතනදී ඒ අභිනේත කියන ඒක වැඩකන ඒකට අදි සංඥාත්‍රි යත්‍ර ධම්ම විපස්සනා අන්නා දීප්‍රාණික යතදේක ඥාන දර්ශන දීප්‍රාණික මොහය යත්‍ර මුලාවය යත්‍ර සම්මෝහය යත්‍ර ගන්න ඒක කරන්න කියලා කියනවා. ආදීනව දර්ශනා ඒ දීන කරන්න ආලය සමත්ත නෝද්දේක මේ කියන එක ආලය ඇලීම අතර ප්‍රශ්න. ඒක මම කෙටින් කියන ගැඹුරු වැඩි මේ කියනකොට පද සංඛාන ප්‍රශ්න අත්පටි සංඛාරය කියන අවිද්‍යාව ඉවත් කරන්න පුළුවන් පද සංඛාන ප්‍රශ්න දීන කරන්න කියලා. ඒ අදින් කිව්වට අන්තිමට විවත්තාන ප්‍රශ්නාව සංවේග අභිනේෂේ අයින් කරාට කරලා විවත්ත දැනෙන තැනකට අහලා තියෙන විවත්ත විවත්තාය සංවත්ත සංවත්තාය කියලා විදහාන්තිකව ගන්නවා. මේ පිටුලෙක හැවැත්ම පිළිබඳව ආරම්භයේ විවත්ත විවත්තාය වැඩෙන සංවත්ත වැඩිලා ඉවරලා විනාශපත්ට හැරෙනවා සංවත්තාය පොඩ්ඩක් අවුතුනොත් විනාශ වෙනවා. ඒකට මේ විවත්ත කියන සංකේතය ගන්න නැහැ. මොකද නැත්තම් සංයෝජන කියනවා හැදෙනවා සංයෝජන ක්‍රිය පිළිබඳව අභිධර්මයේ වෙනම ගන්නනවා සාන්දහදී කියන්නේ. ඒකෙන් මේකෙන් සංයෝජන දස සංයෝජනමත් එතනදී අන්තර්ගත වෙනවා. ඒක රහත් භාවයේ තිබෙනස දස සංයෝජන කටල යන දේන. ඉතින් මේක දීන එකට ඒක සංයෝජන ඇරලා යනවා. සත්‍යය හැදෙන්නේ කොහොමද? විවත්ත වෙන්නේ කොහොමද සත්‍යය? ඒවා හොඳට තේරුම් පටන් ගන්නවා කටල පිටල යනවා. ඒ දැනි සියල්ලම කටල යනවා. ආ ඒ විදිහට සියුම වීම පිටතට ඒ විදිහට චේතසාමයේ වශයෙන් ඒ වගේම චෛතසික වශයෙන් ඒ විදිහට සකස් වීම තුළ පිටතට කොහොමද මෙන්න මෙහෙම කියලා ආයතන දීපස් මෙන්න මෙහෙම ඊළඟට කියලා ඒ විදිහේ දේන කරගන්න දේන කරගන්න මෙහිදී සෝවාන් මාර්ගයේ දෘෂ්ටි යේ අති ක්ලේශයන්ද සතරදාගාමී මාර්ගයේ රළු ක්ලේශ කාමච්ඡන්ද විපාද දෙකද ඒ වගේම අනාගාම මාර්ගයේ ඉතිරි ක්ලේශ දෙකද රහත් මාර්ගයේ සියලු ක්ලේශ නැසල සංවර කිරීමේ අර්ථයෙන් සීලය නම් කියලා හඳුන්වනවා කියනවා. ඊළඟ නොයිත් නොවීමේ යන අර්ථයේද මෙතන අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ කෙල මතුවෙන්නම නැතිවෙන්න සම්පූර්ණ සත්‍යය. ඒක මේ විදිහට පෙන්වන ජීවන කරන සිට මේ හිත මේ විදිහ ජීවන කිරීම තුළ මේ හිත මෙන්න මෙහෙම තත්ත්වයකට දින වෙන්න පටන් ගන්නවා. එතරම් පස්සේ පසුතැවීමට හේතු වෙන නැතුළු තමන්ගේ හිත පසුතැවීමට හේතු වෙන නැතුළු අනතිස්සේම හිත සතුටෙන් තියන ප්‍රමෝදයෙන් තියන අපෙන් කෙලෙස් හිත නිදහස් කරනවා. ප්‍රීතියෙන් කියන අතින්වත් සංසිඳන බවෙන් කියනවා. ඊළඟට සතුටු සත්‍යයෙන් කියන අතින්වත් නැවත නැවත සිත ප්‍රීතියට පත් වෙන ස්වභාවයක් ඇති වෙන අතින්වත් ඊළඟ වැඩිම පිණිස ආධ්‍යාත්මික දියුණුව පිණිස ඒ කියන අතින්වත් බොහෝ ධර්මයන්ගේ නැවත නැවත දියුණුවට හේතු වෙනවා. ඊළඟට තමන්ගේ ජීවිතයේ කෙලෙස් වලින් තොර අලංකාර ජීවිතයක් බවට සකස් වෙන දෙයක්. ශේරීම තුනක ඒ කියන කෙලෙස් ඇති වෙලා යනට. ඊළඟට මෙහෙම කරගෙන යන මම සුද්ධලයට පිරිය රාජ්‍ය ඕන තරම් ලැබෙනවා. මේ සසර දුක් මේ දහස් වෙන මොහොතේ කටයුතු කරන අයට පරිවාර සම්පූර්ණ සම්පත්ය අදවස් වෙනවා. ඊළඟට සම්පූර්ණ වීමට හේතු වෙන ජීවිතය. ඊළඟට ඒකාන්ත කලකිරීමට හේතු වෙනවා. ඇලෙන්න තියෙන හේතුන නිරෝධයට හේතු වෙනවා. පිටතට සංසිද්ධියට හේතු වෙනවා. ඊළඟට අවබෝධයට හේතු වෙනවා. පිටතට මේ පුද්ගලයා අවසානයේ සීලයේ හැබෑවටම සංවර සත්‍යකට පත් වෙන හේතු වෙනවා. පිටතට මෙන්න මේ විදිහට සංසාර දුකින්ම නිදහස් වෙන හේතු නිදහස් වෙන්න හේතු වෙන මූලික අදිතාලම පහදිලියම වැටෙන අසුන්නත් මෙන්න මේ කියන සීල ප්‍රතිපදාව තුළ. එතකොට මේ සීල ප්‍රතිපදාව තුළ තමයි අන්තර්ගත වෙන්නේ මා ඉහතින් සඳහන් කළ ඒ ප්‍රතිපත්තියට තමයි අයිති වෙන්නේ මෙන්න මේ පිළිපද. අරියන්ත සීලය අපරියන්ත සීලය පාරිශුද්ධ සීලය අපරාමස්ස පාරිශුද්ධ සීලය පටිපස්සමි පාරිශුද්ධ සීලය මෙන්න මේ කොටස්වලට කොහොමද මේ දැන් සදහස් කරපු කාරණා තුනට පැහැදිලි වෙන අතුලත් වෙනවා. මෙන්න මේ තරස්සා තමයි හැබෑම විදිහට සසර දුකින් නිදහස් වෙන්න සීමා රහිත සීලයක් ආරක්ෂා කරන පුද්ගලයෙක් තමයි. ප්‍රධානම දාතන සංකීර්ණ වූ ධර්ම කාරණා උනත් මේ ධර්ම කාරණා වලට අහුන් ගන්න තුලම මේ පින්නතුන්ට කුසල සිත් පහළ වෙනවා. කුසල චිත්ත නීති විදිහට දිගට වැඩ කරනවා. ඉතින් මේ ශක්තිය තුළ සම්මා දිට්ඨිය පහළ කරගන්න සසර දුකින් නිදහස් වෙන්න හේතු වෙන අවශ්‍ය නාම ධර්ම ඇතුළතින් දිනු කරගන්න දවසින් දවස සයිකසිකම වශයෙන් ඒ වගේම චේතනා වශයෙන් දිනු කරගන්න හැමෝටම ශක්තිය ධෛර්ය ලැබීවා කියලා ප්‍රාර්ථනා කරනවා. පරුවන් සරණයි ස්වාමීන් වහන්ස, බොහොම පිං. දැන් කල්යාණ මිත්‍රෙනි සාකච්ඡාව සඳහා සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා. ජයන්ත මහත්මයා ඔබතුමාට පුළුවන් දෙක තියෙන්න. ඔව්. අප්‍රමාණ පිං ස්වාමීන් වහන්ස, ඔබ බොහොම අවධානයෙන් අහගෙන හිටියා. ස්වාමීන් වහන්ස මෙතෙන්දී තේරිච්ච දෙයක් තමයි මේ දේශනාව ඇතුළතදී සීලය කියන එක අපි කියන සමාධි සංවර්ධනික සීලයක් කියලත් කියනයි. එතන සමාධියට උදව්වක් වෙන්නම වෙනවා කියන අර්ථයෙන්. ඒකට මේ ජීවිත කර ධ්‍යාන සම්බන්ධයෙන් දීප කොටස් වලදී ඒ වගේම තේරුණා සමාධියට සම්බන්ධයි කියන මේ වඩන හඳින් වඩන සීලය සමාධි සංවර්ධනිකයි කියලා. ඒ වගේම සංස්කෘතියර දහාත් කටියට කියපු කොටසට අච්චාරස විපස්සනාව කියලා නම් කරලා තියෙන්නේ. ඒ විදිහට නම් කරලා තියෙන කිලත් අංග සංස්කෘතන නැවත මට කියන්න බල විපස්සනාවද අට්ඨාරස විපස්සනා කියලා දහස විදිහකට කරන් කළ යුතු තියෙන විපස්සනාව ඒ විදිහට නම් කරලා තියෙන කියලා ගන්න. මේක එහෙම එකක් පොතන හරි කියවුණාද මහත්තයා? අට්ඨාරස කියලා එතනක මහත්තයා උසස් වෙන කෙනෙක්වත් ලබා ගත්ත කොටසක්ද? එහෙමයි ස්වාමීන් වහන්සේ උගක් කාලවට අර මේ අට්ඨාරස විපස්සනාව කියලා දේශනාව දහලා තියෙනවා අපි ගෞරවනීය මාතර ඥානানন্দ ඥානාරාම ස්වාමීන් වහන්සේගේ එටිකට් මේ පිටම වගේ කියලා තමයි මතකයක් තියෙන්නේ. ඒකයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. මේක ඒ විදිහට දැන් මෙතන විවාහ කරන නිදාන පස්සලාව කියපහම තමයි ඒක විපස්සනාවක්. එතකොට එහෙම එහෙම පස්සනාව පස්සනාව කියලා මම ඔක්කොම තියෙන්නේ මහත්ම. එතකොට එහෙම තමයි ගන්න තියෙන්නේ. අනිත් එක දැන් ඔය අත්තාරස්ස විපස්සනාව කියන එක මම මේ පළමු වරට ඇහුවේ ඒ කියන්නේ කර්ම වටක්ද කියන්නේ මේ මහත්ම කර්ම 18ක් කර්ණක් අත්තා දවස් 18ක් අත්තා හා කර්ම 18ක් ඒක පිළිබඳව නම් මහත්ම මට අහන්න ලැබිලා නැහැ. මට පිටන විදිහට ඒක වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සතිපත් පහන සූත්‍රයේ කර්ම කොටස් දෙක රාශි වෙලා වෙන්නත් පුළුවන් කියලා හිතනවා. ඒ නිසා මට ඒ පිළිබඳ පූර්ණ දැනුමක් නැහැ. මම මේ කතා කරන අතරේ මම පොඩ්ඩක් බලන්නම්. බලලා පසුවට මට උත්තරේ දෙන්න පුළුවන්. නැවතත් ඒ වචන කියන්න අත්තා ස්වාමීන් වහන්සේ අට්ඨා දස කියන එක අට්ඨා රස හැටියට පාලි සඳහන් කරන අට්ඨා රස විපස්සනා කියලා තමයි බහුලව පාවිච්චි කරන්නේ. කියන 18ක් භාවනා ක්‍රම 18ක් ගැන සඳහන් වෙන බවක් තමයි සාධනීය කීර ස්වාමීන් වහන්සේ. ඒ වගේම අට්ඨා රස කියන අට්ඨා දසක් කියනවා නේද? දෙකම කියනවා. ඒකෝට ස්වාමීන් වහන්සේ මෙතන කියර එක තැනක අහලා තියෙන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා මේ ආනන්ද ස්වාමීන් වහන්සේට මේ විපටිසාරත්තාය කියලා. ඒ කියන්නේ විචිලසර නවීන සඳහා සීලය කියන්නේ කියලා එතනදී ස්වාමීතුමාගේ අපිට පැහැදිලි කරපු ප්‍රශ්නක් තිබුණා මේ ඉස්ලිස්තර නොවන බව කියන එක සාමාන්‍යයෙන් පොඩ්ඩක් ඒ පිටිවන්නවත් තේරුම් කළ දෙන්න සාමාන්‍යයෙන් කොහොමද මේ ඉස්ලිස්තර වෙනවා කියන්නේ මොකද්ද ඒක නොවනවා කියන්නේ මොකද්ද කියන්නේ ඒ අතර වෙන ප්‍රශ්නයක් අහන්න තියෙන්නේ මම ඒක කල්‍යාණ මිත්‍රෙන් යොමු වෙන සීමති මහත්මියම වෙනත් ප්‍රශ්නවල සෙල්ලම් කරන්න කාල වේලා විශ්මයන හින්දා කල්‍යාණ මිත්‍රෙන් ඉක්මනින් සම්බන්ධ වෙන්න ප්‍රශ්නකින් හරි අදහසකින් හරි චිත්‍ර රාජවක්ෂ මහත්මිය ඔබට මේ සම්බන්ධ වෙන්න කැමතිද සම්මන් ගෞරවනීය සාමණේර ඔබවන් සිතන්නේ කොහොමද ඇත්තටම අද දවසේ සාකච්ඡාවට ඔබවන් සිදු දේශනේ ආගමිනුට හරියටම තේරුම් ගන්න ඔබවන්ස මේ ඇඟිලිෙන් අල්ලගෙන සත්මහ කාසාවක උඩටම නැග්ගාද ගැතිය පිටට දැනෙනකොට සන්නස මෙතෙක් කාලේ වාග් දුරට තීරයගෙන ආලස්සිතුණා මේ තරම් දුරටම මේ සීලය යනවා කියන එක තේරුම් ගන්න තිබුණේ නෑ සාමාන්‍ය පැත්තටම. වාන්සේ බොහොම ලස්සනට දැන් තේරුම් කරනකොට මුලින් කලින් අහලා තියෙන ගානන්ත කාය වාචානම් සමෝදානම් සීලම්. මේ කාය වචන දෙකේ හිතින් සීලයයි කියලා. නමුත් අවසානයේ දැනගොඩ ගන්නත් මේ හිතේ හිතීමත් සියල්ලම එකතු වෙලා සාමාන්‍ය පුද්ගලයෙක් කියන්නේ අපි වගේ මේ සාමාන්‍ය පුද්ගලයෙකුට නිවන දක්වා යෑම ප්‍රතිපදාවක් මෙහි තියෙන බව ඒවබන්ති ඉතාම ලස්සනට තේරලා දුන්නා ගන්නට. එතනත් තවත් තේරුම් ගිය දෙයක් තමයි ගන්නට අභිසික්කම සීලය කියන එක කලින් අහලා තිබුණේ නෑ වචනේ වශයෙන් අහලා තිබුණා. උපාංශ විස්තර කරනකොට මේ විදිහට තේරුම් ගන්නකොට මේ කොහොමද මේක භාවනාවට සම්බන්ධ වෙන්නේ කියලා. මොකද සීලය හැම වෙලාවෙම සමාධියට පිළිගිනවා කියන එක අහලා තිබුණට එතන කොහොමද හැරෙන්නේ කියන එක හරි ඒක තේරුම් ගන්නේ නෑ කියලා හිතුණා. මේ අවිචිත්තම කියන කාරණේ මේ වගේ තේරුණ අවාසි වරදක් තියෙනවා නම් ඒක නිවැරදි කරන්න අවාසි කිව්ව මේ විතක්ක විචාර ගැන සානන්ද බාලාවට වාදිනාම හිත කලබලයෙන් විතරම හිතේ තියෙනවා. එහෙම තියෙන සිත් අපි එක තැනකට රඳව ගන්න යම් කිසි දිනවනිකානන්ත අරමුණ අපිට ආනාපානේ කියලා එතකොට ඒ අරමුණේම එන්නලා සිටිය තමයි කියලා හිතුණා. ඔබවහන්සේ ඒක පැහැදිලි කරනකොට මොකද අර අනිත් දේවල් වලට හිතේ යම නවතින්නේ. එතකොට මේ අවිතික්කම සීලය කියන එක එතන ගන්නකොට දැන් අපි ආනාපාන සතිය කරනකොට ගන්නකොට මෙහෙම දෙයක් දැනෙනවානේ. දැන් ඒකම ඉන්නවා කියන එක අපිට තේරෙන්නේ අපි ආනාපානයට හිතුවම් කරනකොට. මේ දැනෙනවා නිසා නංග මේ ආනාපානය මේක ආශ්වාසය මේක ප්‍රශ්වාසය මේක දිගයි මේක කොටයි මේක සීතලයි ආදී වශයෙන් ඒ එතකොට හිතන සංඥාන්ත ඔබවහන්සේ අවිතික්කම සීලය ගැන විස්තර කරනකොට මේකට මේ සංඥාන්තනේ තේරුම් කරන්නේ මේ විදියට ඉන්නකොට මනස සම්පූර්ණයෙන්ම ඉන්නේ හුස්මත් එක්කනේ. එතකොට අර අපේ ආයතන වලින් එන දේවල් එයාපු රූප සංඥාරණය නැතුව මෙහෙම යෙදින ඉඳීමෙන් හිත සමාධියකට පත් වෙන්න පුළුවන්කම තියෙනවා කියලා මේ අනුපිටකම සීලය කියන එක තේරුම් ගන්නකොට සාර්ථක. වැරදි කියනවා නම් තේරුම් කරලා දෙන්න සාර්ථක ඒකට කොටස් තියෙනවා ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඒ අදහස් වල වෙනස් කිරීමක් හෝ යම් කිසි දෙයක් ඕතන විජිත අපි සාකච්ඡාවල තව කටියට එකතු වෙන්නේ කියන්නේ මොනවද කියලා. ඔව් ශ්‍රීමති මාත්මී, අපි සාකච්ඡාව ටිකක් දුර කල්යනා මිතුරන් අතර කරගෙන යමු. ස්වයං වහන්සේට මේ යොමෙන් දෙපා දැනට උන්වහන්සේ පැයක දේශනා කරපු නිසා උන්වහන්සේ නැවත අවසානයේ සම්බන්ධ කරගමු. කල්යනා මිතුරු මිත්‍රයන් අතර සාකච්ඡාවකට අපි යොමුමු කියලා යෝජනා කරනවා. ඔව් ජයන්ත මහත්තයා, අපි ශ්‍රීමති මාත්මීගෙන් මම යොමු වෙනවා. ශ්‍රීමති මාත්මී, මේ අදිශීලයේ කියන්නේ මොකද්ද? සීලය සාදි සීලේ කේන්ද්‍රය අතරේ කිසියම් වෙනසක් තියෙනවද? මොකද්ද එහෙමනම් මේ අදි සීලේ සා සීලේ කියන්නේ? පොඩි ගෞරවණීය ස්වාමීන් වහන්සේ අපිට සීලේ පිළිබඳ බොහෝ හොඳින් දැන් කාරණා පැහැදිලි කළා. අදි සීලේ යනුවෙන් යමක් තියෙනවද? මොකද්ද මේ අදි සීලේ කියලා කියන්නේ? මේක අහලා තියෙනවා, මට පොඩ්ඩක් ඒක ගැන පොඩ්ඩක් මතක් කරගන්න පුළුවන් නම්. ශ්‍රීමති මහත්මියට මගේ ප්‍රශ්නේ. සීලේ වශයෙන් අපි පණිත සීලේ, ඒ කියන්නේ ශික්ෂාපද සීල් කියන්නේ ඉතින් රකින්නවා. සමහර විට සාමනීර සීලය කියලා කියනවා. ඊට අමතරව අදි සීලය වෙනකොට උපසම්පදා සීලයට අදි සීලය කියනවා. මේ ඒකට හුඟක් තිපද කියනවා කියන බව තමයි කියන්න පුළුවන්. පෙරවන් කරමු. හොඳයි. මම තවත් කෙනෙකුට යොමු වෙනවා. චිත්‍ර මාත්මී, ඔබතුමිය අපිට කියන අදි සීලය යනුවෙන් කුමක්ද අවබෝධ කරගෙන තියෙන්නේ? අපි අදි සීලයට එකම දන්නවා අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා කියන දේවල් තථාගත ධර්මයේ කියවෙනවා. ඒ මොකද්ද මේ අදි සීලය කියලා කියන්නේ? ඔබ චිත්ත මහත්මිය කියන්නේ. දැන් තමයි ඔබතුමාට කතා කරන්න පුළුවන්. හොඳයි, ශ්‍රීමති මාත්‍ය මට මතක හැටියට කලින් අහති දෙයක් කියන්නේ අදි සීඩ කියනකොට ඕද සාමාන්‍ය සීලයට වඩා වැඩි සීලයක් බව අනිවාර්යයෙන්ම කරනවා. අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා කියලා කොටස් තියෙනවා. ඒක මට හිතෙනවා අර දැන් මේ අදි සීල කියනකොට අර මනෝ කර්ම වලින් කරන දේවල් පවා යටපත් කරන සීලයක් වගේ මතකයක් තියෙනවා. මේ මම හිතනවා දරුවත් මහත්මයා අපිට නිරන්තරයෙන් ඒක පැහැදිලි කරයි කියලා. ඒ විදිහ තමයි මතකයක් තියෙන්නේ. එතන දත්ත අකුසලයෙන්ම මිදෙන තරමට සීලයක් පවත්වන්න පුළුවන් වගේ තමයි මතකයක් තියෙන්නේ. දරුවත් මහත්මයා ඉගෙන ඉස්සරහට සම්බන්ධ කරගන්න. තමයි පොඩි ප්‍රශ්නයක් ආවා. දැන් ගෑස මාත්‍රයක පැහැදිලි කරා අපිට. දැන් එක දැනුත් මාත්‍රය ඇත්තටම තේරුම් අරගෙන යන තියෙන්නේ. දැන් අපේ ස්වාමීනාට අපිට මේ සීලේ බොහොම අස්සරට වැඩෙන හැටි තේරුම් කරන්නේ. ඒකක සාමාන්‍ය උනාස අපිට පටන් ගත්තම අද කොටියේ සීලේ වෙන කියලා. එවැනි තැනක එවැනි සීලයක ඉඳලා නිවන දක්වා වැඩෙන දෙයක් විදිහට අපිට සීලය අද නැස අපිට ඒක හඳුන්වලා දුන්නා. ඒ අනුව අර පංච නීවරණයන් වලින් හිතක් ඉවත් කළා. එතනින් ඉහළට එසවීමක් සිදු කළ හැකි සීලය අද සීලයක් විදිහට ඒ දක්වා ඇත්තටම ඒ තැනට එන තුරු සීලය සාමාන්‍ය සීලයක් විදිහට වගේ වැටහීමක් තියෙනවා. වචනවල තේරුම් නම් ඒ තරමට තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න. හොඳයි, තේරුම් සරණයි. මම මේ එහෙමනම් තේරුම් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඒ අපි මේ අදි සීලය පිළිබඳව ප්‍රශ්නයක් මම යොමු කළා. ඉතින් කල්‍යාණ මිත්‍රෝ කීප දෙනෙක් පිළිබඳ අදහස් ඉදපත් කළා. මම ඒ ගැන පැහැදිලි කිරීමක් මේ පොතපතින් ගත්ත කරුණු අනුව ඉදපත් කළාම ඔබ වහන්සේට වෙන සයන් වහන්සේ ඔබ වහන්සේ මොහොතකට මයික් එක මියුට් කර ගන්න ඔබ හැමෝටම. ඔව්, කල්‍යාණ මිත්‍රනි, මේ කල්‍යාණ මිත්‍රයන් අපි මේ සාකච්ඡාවේ ඉදපත් කරන්නේ මේ නිවර්දීම යයි අපි විශ්වාසය ඇති කාරණාමයි. ඒ නිසා පෞද්ගලික අදහස් නෙමෙයි. මේ මහතර සිංහනාර මහමුදුරන් විසින් මහානායක මහමුදුරන් විසින් ඉදිරිපත් කරපු දේශනාවලින් ඉදිරිපත් වූ කාරණා කිහිපයක් මතක් කරගමු. අපි අපිට තොට ඒක උපකාරයක් වෙයි මේ කාරණා තේරුම් ගන්න. මේ අනුන්වංශය අපිට මතක් කරන අපි තථාගතයන් වහන්සේ දේශනා කරපු කාරණාව මේ අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා කියන පිළිවෙලට යම් කෙනෙක් ප්‍රතිපදක් ප්‍රතිපදාවක නිරත වෙන්නම ඕනේ. මේ තථාගත ධර්මයේ බුදුන් කෙනෙක් පහළ වෙලා ඒ දේශනා කරන පරමාර්ථය ඉෂ්ට වෙන්න නම් කියලා ක්‍රමානුකූලව ආරම්භ කරන භාවනාවකදී මුලින්ම සලකන්න වෙන්නේ සීලයයි. විපස්සනා භාවනාව වැනි ඒ ස්ථිර භාවනා වැඩ පිළිවෙකදී සීලය විශේෂයෙන්ම සලකන්න ඕනේ කියලා කියනවා. සීලය පිළිබඳ දැනගත් පමණින්, එහෙම නැත්නම් තේරුම්ගත් පමණින් සෑහීමකටපත් වෙන්න හොඳ නැහැ. යෝගාවචරය තමා තේරුම්ගත් සීලය පිළිහිටන්න ඕනේ කියන කාරණාව ඉස්මතු කරලා පෙන්නනවා. සුත්වානා සංවරේ පඤ්ඤා සීලමේ ඥානං කියලා දහම් හැසීමෙන් කය හා වචනේ සංවර්ධකගෙන මේ ප්‍රඥාව සීලමේ ඥානයයි කියලා මතක් කරනවා. සීලේ පිහිටීමෙන් මේ සීලමේ ඥානය සිදු වෙන්නේ. සීලේ පිහිටීමෙන් පමණක්මයි සීලමේ ඥානයක් යම් කෙනෙකුට ඇති වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර අවිප්පටි සාරත්තානිකෝ ආනන්ද කුසලානි, අවිප්පටි සාරත්තානිකෝ ආනන්ද කුසලානි සීලානි කියලා කිමත්‍ය සූත්‍රයේ තියෙන කාරණාවක් උන්වහන්සේ ඉස්මතු කරමින් කියනවා. සීලයේ අගේ යම් කෙනෙක් සලකා ගන්න වෙනවා. මේ විශේෂයෙන්ම මේ කුසල සීලය නිසා හිතක විපිලිසර වෙන ගතිය වැලකෙන්න උදව් වෙනවා, වරකා ගන්න උදව් වෙනවා. මේ මොකද අපි කවුරුත් දන්නවා මේ හිත විසිරීම භාවනා කරන කෙනෙකුට මහත් බාධාවක් වෙනවා. ඒ නිසා සීලේ අවශ්‍ය වෙන්නේම මේ හිත විසිරීම නතර කරගන්න කියලා. ඉතින් ගිහි පැවිදි කවුරුණත් තථාගත ධර්මයේ ප්‍රතිඵලයක් ලබන උත්සාහ කරන කෙනෙක් නම් සීලය කියන කාරණාව මුලින්ම සලකන්න ඕනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දවසේම අපිට කිය දුන්නේ ඒකයි. චිත්‍ර මහත්මයාගේ කිස්මතු කරලා පෙන්නුවා. ඒ විදිහට මතක් කරනවා පැවිදි යෝගාවචරයෙක් විසින් නම් සතර සංවර සීලයත්, ගිහි යෝගාවචරයන් විසින් නම් ගිහි සීලයත් ආරක්ෂා කරන්න ඕනේ කියන කාරණා උන්වහන්සේගේ දේශනාවෙන් දීලා තියෙනවා. ඒ වගේම මතක් කරනවා මේ භාවනාවකට වාඩි වෙන කෙනෙක් තමන් ආරක්ෂා කරන කිසියම් වූ සීලයක් තියෙනවා නම් තමන්ගේ හැම ප්‍රධාන භාවනා වාරයක් පාසාම මේ තමන්ගේ ඒ සීලය කියන්නේ ආවර්ජනය කරන්න කියලා. ඒක හරි හොඳ කාරණාවක් අපිට. මොකද තමන්ගේ රැකපු සීලයක් තියෙනවා නම් අද දවසේ ඇතුළත, ඊයේ දවසේ ඇතුළත, අද උදේ භාවනාවට වාඩිනකොට ඊයේ දවසේ මගේ සීලය ගැන, එහෙම නැත්නම් තුවක්කල් මගේ සීලය ගැන තමන් මෙනෙහි කිරීමක්, ආවර්ජනය කිරීමක් කරන්න කියන එක නායක ස්වාමීන් වහන්සේට මතක් කරනවා. මොකද මේ පිරිසිදුව රකින්න සීලය හේතුවෙන් අර ප්‍රමෝදය පහළ වෙනවා, ප්‍රීතිය කියන්නේ හට ගන්නවා, ප්‍රීති පස්සද්ධියට හේතු වෙනවා. ඉතින් කාය චිත්ත පස්සද්ධිය ආකාරයට තමයි මේ සුඛය ඇති වෙන්නේ. මේ සුඛේ හේතුවෙන් තමයි සමාධිය පහළ වෙන්නේ. ඒ නිසා මේ සීල සමාධිය ලබා ගැනීමට ප්‍රත්‍ය වෙන කාරණාවක් බවට පත් වෙනවා. එතකොට මේ විදිහට මේ සඳහන් වෙනවා. මේ ඒ උන්වහන්සේගේ එක්තරා දේශනාවක් ඇසුරින් සතන් විච්ච පොතක ඊළඟට තවත් තැනක අපේ පූජ්‍යපාද උදේවිකම ධම්මජීව ස්වාමීන් වහන්සේ තමයි මේ දේශනාව මෙත්තටම ග්‍රන්ථ කරලා තියෙන්නේ. එතෙන්දී එක්තරා කෙනෙක් වහනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන්, මාතර ශ්‍රී නානාරාම ස්වාමීන් වහන්සේගෙන් සමාවෙන්න. මේක අහන්නේ නානාරාම හාමුදුරුවන්ගෙන් නෙමෙයි, මම වඩද නිවෙද්ද ගන්න ඔක්කොම ඉස්සෙල්ලා මේ මිත්‍රිගල ධම්මාවාස ලොකු හාමුදුරුවන්ගෙන්. මිත්‍රිගල ධම්මාවාස ලොකු හාමුදුරුවෝ දන්නවනේ නේ, මම කලින් කිව්වේ මාතර ශ්‍රී නානාරාම හාමුදුරුවන්ගේ දේශනාවක් ඇසුරෙන්. දැන් මේ කියන්නේ මිත්‍රිගල ධම්මාවාස ලොකු හාමුදුරුවෝ නැතක උන්වහන්සේ අපවත්වනවා කියලා මම අහලා තින්නේ. උන්වහන්සේගේ අහනවා යම් කිසි කෙනෙක්, අවසරයි ස්වාමීනි, මේ සීල සහ අදිසීල කොහොමද නිර්වචනය කරන්නේ කියලා. ඉතින් සීලයෙන් අදිසීලයෙන් වෙන් කරගන්නේ කෙසේද කියලා ප්‍රශ්නයක් ඇතුළේ තියෙනවා. ඒකට දීපු පිළිතුර මම මේ විදිහටම වගේ කියන්නම්. ඔය ප්‍රශ්නේ අපි අහපු නිසා ඒක ටිකක් දිග වෙයි. නමුත් මේ එතකොට තේරෙයි අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට අද දවස් පුරාම කිව්වේ මේ අදිශීලයකට හිත ගෙනියන්නේ කොහොමද කියන කාරණාවම තමයි බව. ඒ වචනේ ඉදිරියෙන් පාවිච්චි නොවුණත් ඒකට උත්තරේ උන්වහන්සේ කෙලින්ම පටන් ගන්නේ මේ විදිහට. ප්‍රශ්නේ අහන්නේ සීලය සහ අදිශීලය වෙන් කරගන්නේ කොහොමද? දැන් උන්වහන්සේ කියනවා ඒකනම් ඉතින් භාවනා කරලම බලන්න ඕනේ. කොහොම කිව්වත් එතකන් තේරෙන්නේ නැහැ. දැන් ওই පොත්වල ඕන තරම් තියෙනවානේ. ඒක කිව්වට තේරෙන්නේ නැහැ. හිතම හැඩගස්සගෙන භාවනාව කියදෙනකොට තමයි තේරෙන්නේ දැන් සීලය බොහොම උසස්. මෙන්න දැන් මගේ හිත මේ තත්ත්වයේ ඉන්නේ කියලා තමන්ට පේනවා. ඊළඟට අදිශීල, අදිචීත්ත. දැන් මට ඌමනා විදියට හිත ඉක්මවාගෙන කීකරු කරගෙන හිතෙන් වැඩ ගන්න පුළුවන් කියලා බොහොම පිරිසුදු තත්ත්වයක් පේනවා. කෙනා අදිශීල අදිශීලයක් වඩපත් වෙනකොට තමන්ට හිතෙන් වැඩ ගන්න පුළුවන් කියලා බොහොම පිරිසුදු තත්ත්වයක් පේනවා. ඒ තුලින් තමාගේ නුවණින් දකින්න පුළුවන් ඇතුළත. අනේකයි විශේෂත්වය. අදිශීලයක් ඇති වෙච්ච පුද්ගලයාට ඇතිවන්නා වූ අදිචිත්තයේ හේතුවෙන් තමාගේ නුවණින් තමාගේ ඇතුළත දකින්න පුළුවන්කමක් ඇති වෙනවා. ඒයි විශේෂත්වය. ඉතින් මේකට විශේෂයෙන්ම මතක් කරන්න තියෙන්නේ දැන් ওই විදිහට ඒ தત્ත්වය ලබන්න නම් ඕනෑම කෙනෙකු ආවට ගියවට නෙවෙයි අඛණ්ඩව භාවනාවක යෙදෙන්න ඕනේ. බොහොම ගැඹුරින්. උන්වහන්සේගේ වචන අඛණ්ඩව භාවනාවක යෙදෙන්න ඕනේ බොහොම ගැඹුරින්. අපි එහෙමද කරන්නේ කියලා අපි හිතලා බලමු. එතකොට උන්වහන්සේ කියනවා සාමාන්‍ය කෙනෙක් මේ වචන ඇහුනම බය හිතෙන්න පුළුවන්. කොහොමද අපි මේවා කරන්නේ කියලා. උන්වහන්සේ කියනවා බය වෙන්න හොඳ නැහැ. සාමාන්‍යයෙන් ඔය ගිහි කෙනෙකුට උනත් පංචිල් රකින්න පුළුවන්. වැඩි වැඩි වලින් ඈත් වෙලා පුළුවන් තරම් මේ සීලය ආරක්ෂා කර ගන්න ඕනේ. ඒව අපිට යන්නේ නැහැ. ඒව ඉදිරියට පිට වෙනවා. උන්වහන්සේ කියනවා අපි හිතමු ඕන දානයක් දෙනවා කියලා. ඒකිනුත් විශාල ලාභයක් වෙනවා. සුළුයි කියලා හිතන්න හොඳ නැහැ. මොනවාරි සාමාන්‍ය කුසලයකින් කුසලයක් කෙරුවොතින් ඒවා හිතේ තැම්පත් වෙනවා. එහෙම හිතේ තැම්පත් වෙලා තමයි අර උසස් තත්ත්වයට පැමිණෙන්නේ කවදා හරි. පාරමී පුරනවා කියලා කියන්නේ ඕකටනේ. ඉතින් කුසලයක් කොයි වෙලාවක කොයි මොහොතේ කළත් ඒව අපට යන්නේ නැහැ. ඒව හිතේ එකතු වෙලා යම් කිසි වෙලාවක අර උසස් තත්ත්වයට පත් කරගන්නපත් වෙන්න උපකාර වෙනවා. ඒක නිසා මේ හැම කුසලයක්ම බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව කරලා අනේ මට මේ වශයෙන්ම උපකාර වෙන්නේ මොනවටද නිවන් දැකීමට නේද කියලා හිතනකොට පුදුම සතුටක් ඇති වෙනවා. අර ඕනෑමට එපාවට මම දානයක් දුන්නා සීලයක් දැක්කා කියලා ඒක සොළුවෙන් සැලකුවටින් වටිනාකමක් ඇත්තේ නැහැ. මෙන්න මේ විදිහට බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ හැම කෙනෙකුගේම හැඩගැස්ම පෙන්වලා දීලා තියෙන්නේ කොමකටද? මේ හැඩගැස්ම නිවන් දැකීමටමයි. මේ නාම රූප දෙක සකස් කර ගැනීමටමයි තථාගතයන් වහන්සේගේ දේශනාව පවතින්නේ. අන්නේ නාම රූප දෙක හරියාකාරව හැඩගැහිමට යාමට තමයි මේ සීලය සහ අදිශීලය උපකාර වෙන්නේ. උපකාර වෙලා යම් කිසි දවසක ඒ වගේ නියම ප්‍රතිඵල ලැබෙනවාමයි. බුද්ධ ශාසනයේ තියෙන වටිනාකම ඒකයි. කවදා හරි තුනුරන් කිරේ විශ්වාසය තියාගෙන නිවන් ප්‍රාර්ථනා කරගෙන යමෙක් වැඩ කළොත් ඒකාන්තයෙන්ම ඒක නිවන් දැකීමට උපකාර වෙනවා. මෙතන තියෙන්නේ තුනුරුවන් කෙරෙහි බුද්ධ ශාසනය කෙරෙහි පිරිසුදු විශ්වාසයයි තමා ඒ ඔස්සේ කටයුතු කරමින් ඇති කරගන්නා වූ මූලික සීලයත් ඒ අනුව විදර්ශනාට යොමු වෙච්ච මනසකින් ඒ සීලය පවත්වාගෙන යාම නිසා ඇතිවන්නා වූ අදි සීලයත් කියන කාරණාව. උන්වහන්සේ තවදුරටත් කියනවා අපි විසාකා මහ උපාසිකා වගේ මොනතරම් කුසල් කරලා තියෙනවද සංසාරේ. ඒ වපති ගියේ නැහනේ අන්තිමන නිවන් දැකීමට ඒවා උපකාර වුණා. ඒ වගේ සෑම කෙනෙකුගේම චරිත්‍ය බලනට පේනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තින්නේ කවදා හෝ නිවනට ළඟා වෙන්න මේ සෑම කුසලයක්ම කුසල් ටික ටික හරි කරගෙන tempat වෙන්න ඕනේ. පාරමී බවට පත් වෙන්න නම්. උන්වහන්සේ කියනවා සීලෙන් කෙරෙන්නේ සිත පිරිසුදු කිරීමනේ. හිත පිරිසුදු වෙන්න ඉස්සෙල්ලා සීලය පිරිසුදු වෙන්න ඕනේ කියනවා. ඒක වැදගත්. හිත පිරිසුදු වෙන්න ඉස්සෙල්ලා සීලය පිරිසුදු වෙන්න ඕනේ. සීලය පිරිසුදු වෙන්න තමයි හිත පිරිසුදු වෙන්නේ. ඒ හිත පිරිසුදු නම් තමයි හොඳට පැහැදිලිව දිට්ඨිය ඇති වෙන්නේ. අන්න ඒ දිට්ඨිය හොඳට පැහැදිලි වෙනකොට තමයි නුවණින් බලන්න පුළුවන්කම ඇති වෙන්නේ. එතකොට සීලය උපකාර වෙනවා ප්‍රඥාව පහළ කර ගැනීමට. අන්න එච්චරයි එතන වෙනස තියෙන්නේ. උන්වහන්සේ තවදුරටත් මතක් කරනවා මම ඒ ටිකත් කියවලම ඉන්න. දැන් පළමුවෙන් පෙන්වන්නේ මොකද්ද? සීල සමාධි ප්‍රඥා කියන්නේ මුලින් අපිට මේ අපි කවුරුද දැනගන්නේ? සීලය හොඳට ඇති වුණොත් ඉතේ කිසිම චකිතයක් බියක් ඇති වෙන්නේ නැහැ. සමාධිය ඇති කරගන්න පුළුවන්. ඉතේ තැම්පත්කම කියන්නේ ඒකයි. ඊළඟට නුවණ පහළ වෙනවා. නුවණින් දකින්න පුළුවන්. ඒක තමයි මුල් අදියර මුල් කොටස. ඉතින් ඔය ආකාරයට හොඳට වදාගෙන වදාගෙන ගිහිල්ලා අන්තිමට පෙන්වන්නේ මොකද්ද? අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා කියන தත්ත්වය. අන්න එතෙන් තමයි සීලේ අන්තිම උසස් විදිහට පවතින්නේ. අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා. එතකොට හිතත් බොහොම බල සම්පන්නයි. සීලයත් බොහොම බල සම්පන්නයි. ප්‍රඥාවත් බොහොම බල සම්පන්නයි. එතෙන්ට යන්න තමයි අර මුල සිටම මේ ටික පුරාගෙන එන්න ඕනේ. ඉතින් මේක හැමදේම ක්‍රමක්‍රමයෙන් වැඩි දියුණු කරගන්න ඕන දේවල්. මුල් කාලයේදී සාමාන්‍ය තේරුම් ගන්න පුළුවන් සීලය ආරක්ෂා කරගෙන යනකොට මොනතරම් හිතේ ප්‍රිය ස්වභාවයක් ඇති වෙනවද කියලා. තැම්පත්කමක් ඇති වෙනවා. ප්‍රිය ගතියක් ඇති වෙනවා. තමාටම දැනෙනවා මේ හිතේ ස්වභාවය. දැන් මම සීලෙන් හුඟක් පිරිසුදුයි කියලා. ඊළඟට හිතත් පිරිසුදු වෙනවනේ. අන්න ඒ සීලයයි හිතයි පිරිසුදු වෙනකොට තමයි භාවනා කරගෙන යන්න අවස්ථාව සැලසෙන්නේ. ඒ ටික හොඳට දියුණු කරගෙන යනකොට තමයි බුදුරජාන් වහන්සේ අර උසස්ම තත්ත්වයේ වශයෙන් පෙන්වා දුන් අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා කියන තත්ත්වය ඇති වෙන්නේ. ඒ තත්ත්වයට ආවම කිසිම බයක් නැතුව අමතර කෙලෙස් වලින් පීඩාවක් නැතුව භාවනාව කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. නීවරණ වලින් බයක් නැහැ. ඒවෙන් කඩදරයක් නැහැ. බොහොම තැම්පත්ව හිත පවතිනවා. ඒ හිතෙන් බලන්න පුළුවන් මේ විදර්ශනා අරමුණු කරගෙන යන භාවනාව කොහොමද කෙරෙන්නේ කියලා. මෙතෙන්දී වැදගත්ම කාරණාවක් උන්වහන්සේ මතක් කරනවා. අපි දැන් මෙතෙන්දී බලන්න ඕනේ විදර්ශනා භාවනාව. විදර්ශනා භාවනාවෙන් කරන දේ මොකද්ද? ඉස්සෙල්ලාම බලන්නේ මේ තමන් ගැනනේ. තමන් ගැන අපි ගෞරවණීය ස්වාමීන් වහන්සේ අපිට දිගටම කියාගෙන ගියත් ඒකයි. තමාගෙන දකින්න නම් මේ කෙරෙන්නා වූ ක්‍රියාව මොකක්ද? ඇත්තටම සිදුවෙන්නා වූ ක්‍රියා කරන ක්‍රියාව දැනගන්න ඕනේ. ඉතින් ඒකට එක පාටම මේක දැනගන්න බෑ. සම්පූර්ණයෙන් මේව දෙක ගන්න නම් අර අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා තියෙන තත්ත්වයටපත් වෙන්න ඕනේ. එතකල් කොතරම් දේශනාවලින් අහලා තිබුණත් ඒ අහපු දේවල් තමයි දන්නවා වශයෙන් වමාරමින් ප්‍රකාශ කළත් වෙනත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙනෙක් හෝ උන්වහන්සේගේ භාවනාවෙන් අවබෝධ කරගත් දෙයක් දේශනා කළ පමණින් අපි ශ්‍රවණය කළා අපිට ආදේශ කරගන්න හැදුවත් ඒ තමන්ගේ අදි සීලයක් අදි චිත්තයක් අදි ප්‍රඥාවක් බවට පත් වෙනකන් ඒක ප්‍රයෝජනයක් ඉදිරියට වෙන්නේ අනේ විදිහ තමයි මේ අදි සීල අදි චිත්ත ප්‍රඥා කියන කාරණා උන්වහන්සේ පැහැදිලි කරලා තියෙන කල්ලාන මිත්‍රනි මේ ඉතින් ඒකේ කියුනේම මට නම් තේරුනේ කියුනේම මේ අමුතුවෙන් මේ අපි නම් හැටි දීලා මෙන්න මේකයි සීලය මේකයි අදි සීලය කියන කතාවට වැඩිය තමන් ඇති කරගත්තත් අවු සීලය නිවනට යොමු වෙච්ච සීලයකින් යුතුව ඒ සීලය ස්ථාපිත සීලයක් බවට ශික්ෂාවකින් පටන් ගන්නා ශික්ෂාවකින් පටන් ගන්නා මේ කාරණාව ස්ථාපිත වෙච්ච අවු සීලයක් බවට පත් වෙලා නිවනටම යොමු වෙලා ඒ ඇති වෙන තත්වයක් ඇතුළේ තමයි මේ සම්පූර්ණ දේශනාව තුළම තේරුම් ගන්න පුළුවන් වුණේ. මම එතනින් නතර කරලා ශ්‍රීමති මහත්මිය ඔබතුමිට යොමු වෙන්න තේරුම් ගන්න. ස්තුතිවන්ත කරනයි බොහොම පිං දගත් මහත්මයා. ඉතින් වැඩගත් කරුණු අපිට දැනගන්න ලැබුණා. කල්යනා මිත්‍රෙනි එකතු වෙන්න තවත් අදහස් වලින් හරි දගත් මහත්මයාගේ ඒ දේශනා කරපු කොටසින් හරි කතා කරන්න දෙයක් තියෙනවා නම් සාකච්ඡා කරලා ඊට පස්සේ අපි ස්වාමීන් වහන්සේ වෙත යමු. ස්තුතිවන්ත කරමු. ඒ නම මහත්මයා ඔබතුමාට පුළුවන් දෙක දෙන්න. පුළුවන් සම්මයි මන්දන් ස්වාමීන් වහන්සේ මොකක්ද කියන්නේ හදුවා පිළිගන්නේ. මම හිතන්නේ එකක් අපි අහලා ඉවරුනම සාකච්ඡා කරන නම් හොඳයි කියලා. පුළුවන් සම්මයි. මම පුළුවන් තමයි සමායන ස්වාමීන් වහන්සේ මම දැක්කේ නෑ ඔබ වහන්සේට ආරාධනා කරනවා. අපි පොඩ්ඩක් සීලේ ඉගෙන කතා කරපු අධිශීල අධිචිත්ත අධිශීල කොටසම සුට්ටක් ඉස්සරහට විග්‍රහ කරගන්න බලමු. මේ බෝසතාණන් වහන්සේ මේ කාත්මක සිංහතන මේ තාපස කෙනෙක් හැටියට ඉන්නවා. තාපස කෙනෙක් හැටියට ඉන්නකොට විලකට යනවා මේ මේ මොහොතට. ඒ ගියාපහම ඒ විලේ එළුම් මල් තියෙනවා හරියට. ඉතින් නෙළුම් අල එහෙමත් තියෙනවා, මිනිස්සු ඇවිල්ලා විලට ගහලා නෙළුම් මල් නෙළුම් අල ගලවගෙන යනවා. ඒ ගමන මේ බෝධිසත්වෙත් මූණ එහෙම හොයදලා අර නෙළුම් මලක් ළඟට ගිහින් සුවඳ බලන්න හිතනවා. සුවඳ බලන් හිටනකොට එතන හිටපු වෘක්ෂ දේවතාවයි වෘක්ෂ දේවතාවයි එයා ගහලා කිව්වලු ආ හොරක මස්කලා හොරක මස්කරා කියලා කිව්වලු. සීලේ බුද්දා ඒ පාර බෝධිසත්වෝ කිව්වලු මේ ඇයි එහෙම කියන්නේ, මේ මිනිස්සු මේ අල ගලවගෙන මල් කඩාගෙන යනවා. ඉතින් ඒවාට මොකද මේ ඔයා කිව්වේ නෑ, මම මේ නොපෙනෙන පේන්නේ නැති මේ සුවඳක් බැලුවා ආස්වාදයක් ලබන්න සුවඳ බලන්න ඒකට හොරා කියලා කිව්වා. ඊට පස්සේ කියනවා ඒ අය ගැන හිතන්න දෙයක් නෑ, ඒ අය ලෝකයට ගමන් කරන කෙලෙස් එක්ක ගමන් කරන ලෝකේම බැඳිලා ඉන්න ලෝකේම එරිලා ඉන්න සත්වයෝ. ඔබ මේ සසර දෙකින් නිදහස් වීම පිණිස වැඩ පිළිවෙලට යන කෙනෙක්. ඒ නිසා පුංචිම වරදක් සත්‍යිත වෙන්න බෑ. ඒ කියන්නේ සීලය ආරක්ෂා වෙන්න ඕනේ කියන එකයි කියන්නේ. පුංචිම ශික්ෂාපදේ කියලා පුංචිම දේ කියලා නොසලකා හරින්න බෑ පිටතුනි. මේ සංසාර දෙකින් නිදහස් වෙන්න යන ගමනේදී ඒ පුංචිම දේ පිළිබඳවත් බලන්න වෙනවා. එතකොට තමයි අධිශීලය ක්‍රමයෙන් ක්‍රමයෙන් අධිශීලයක් බවට පත් වෙන්නේ. නැත්නම් පංචශීලය කියන එක කෙනෙක් සමහර විට හැමදාම රකින්නවා. වාස්ම භාව 10ක් රකින්නවා. 20ක් රකින්නවා කියලා. නමුත් ඔහු එතනින් එහාට ලෝභ දේශ මෝහ නොවැඳෙන ආකාරයට ඒවා කැඩිලා පිදුලා යන ආකාරයට මේ ආරක්ෂා වෙන්න ඕන ශික්ෂාපද ආරක්ෂා නොවනවා කියන්නේ. එහෙම ආරක්ෂා නොවන සිද්ධ වෙන දෙයක් වෙනවා. දැන් ඔය නිවන් දකින්න පින්තුනේ හයිය චිත්ත මේ වීති සකස් වෙන්න හයිය බලව සත්‍යමත් චිත්ත වීති සකස් වෙන්න සංස්කාර තියෙන්න ඕන විපාක විඥාන. ඉන්නතු අභිධර්මය අහලා ඇති හැම කිස්සේම විපාක විඥානේන ඊට පස්සේ නැවත අලුතෙන් අලුත් චිත්ත වීති සකස් වෙනවා. විපාක විඥානේ ඒක හරියට කොස් ඇටේ හැදෙනකොට ඒ හැදෙනකොට ඒ ඇටේ විනාශ කරලා දාන අලුත් ගහක් හදනවා. අන්න ඒ වගේ අලුත් ගහ ශක්තිමත් වෙන්නේ අර විශ්වතේ හොඳට. අන්න ඒ වගේ පින්වතුන් විපාක විඥානය එනවා එන ගමන්ම ඒකට කියනවා විපාක හිත් කියලා. මේ පින්වතුන් අභිධර්මයේ අහලා තියෙනවා අරේතක විපාක හිත්. ඒක ඉවර කරලා දාන ඉවර කරනකොට මාය අලුත් එකක් හදලා දෙනවා. ඒ අලුත් එක හදන්න ඒ අලුත් ඒවාෙන් තමයි රහත් වෙන්න තියෙන්නේ. රහත් වෙන්න ඕනේ. ඒකට ඒ අලුත් අලුත් ඒවා හැදෙනවා හැදෙහැදී පරණය ඉවර වෙනවා. අලුත් ඒවා හැදෙනවා පරණය ඉවර වෙනවා. ඒකට අලුත් ඒවා අලුත් අලුත් වෙච්ච වෙච්ච තරමට මෝරණ මෝරණ සුද්ධවට පත් වෙනවා. වෙන්න නම් පරණයම හොඳ වෙන්න. සීල බලවත් වෙනකොට තමයි අර ඊළඟ සංස්කාර හදන්න පුළුවන්. පරණ සංස්කාර හොඳ තියෙන්නේ සීලය බලවත්. එහෙම නැත්නම් සංස්කාර හරහමයි නිවන් දකින්න තියෙන එකයි දෙකපාරමකක්. සංස්කාරයෙන් කුසල සංස්කාරයෙන් පොර වෙන්න නම් ඒක අර උදාහරණයක තියෙන අපින් ඇතුලේ උදාහරණයක් මෙන්න මෙහෙම. ගඟෙන් එතර වෙන්න නම් බෝට්ටුව වෙන. බෝට්ටුව නැති ගඟෙන් එතර වෙන්න බෑ. හැබැයි බෝට්ටුව කරපියාගෙන යන්නත් බෑ. උපමාවට කියනවා. අන්න ඒක තමයි ඔතන කියන්නේ. එහෙනම් බෝට්ටුව හොඳට හරියට තියෙන්න බෝට්ටුවක් නැතේ යන්නත් බෑ. ඒ බෝට්ටුව තමයි පින්වතුන් ඔය ශ්‍රීල ආරක්ෂා වෙමින් ආරක්ෂා කරමින් කුසල සිත්තරීති බලවත් වෙනවා. ඒ ශ්‍රීල ආරක්ෂා වුණොත් තමයි කුසල සිත්තරීති බලවත් වෙන්නේ. එහෙනම් බෝට්ටුව ඒ එතකොට මේ බෝට්ටුව සත්‍යමත් වෙනනම් අපි ඒ ක්‍රමයෙන් ක්‍රමයෙන් ඉතා කුඩා වැරදිස් පවා ඉවත් වෙනවා. ඒ ඉවත් වෙනවා කියලා කියන්නේ නොවන තැනට ගන්නවා කියන්නේ අදි ශීලය තමයි හැදෙන්නේ. අද සීල අද චිත්ත ඒ කියන්නේ පොන්දින වරද පව නොවනවා කියලා කියන්නේ. පින්ත පොඩ්ඩක් වාද කිරි කලයක් වෙන කිරි කලයකට ගොම බිද්දක් ගන්න. ගොඩේ පුද්දාක වහම කිරි කලෙන් වැඩක් නැහැ. පොන්දින් කියලා නෑ වරද විතක පොඩි වරද්ද පව ඇත වෙනකොට ඒක තුළ කුසල අකුසල චිත්ත වී තමයි හදක් වෙන වෙන කොටක් වාස්තයි. ඒකෙන් වෙන්නේ ආපස්සට යන එක තමයි වෙන්නේ. එතකොට ඒ පොඩි එකක වෙනස් කරමින් සකස් වෙමින් සකස් වෙමින් යන්න ඕන පොඩි දේ බලන්න. එතකොට බලනකොට අංග සම්පූර්ණ හිතක් සකස් වෙනවා. ඒ අංග සම්පූර්ණ හිතක් කියන්නේ කෙලස්තෙන් පෙරෙච්ච කමද වෙනවා. ඒ තරමට වැඩෙන්න සුදුසු අංග සම්පූර්ණ ශරීරයක් බවට. අංග සම්පූර්ණ කියන්නේ එහෙම නෙවෙයි කැලිය අඩිය හැදෙනත් එහෙම. ශරීරයේ ඒ හොද මට්ටමින් තිබුණ නැත්නම් මොළයේ පිහිටීම හොද මට්ටමින් තිබුණ නැත්නම් හෘද වස්තු ආදී ඒවා හොද මට්ටමින් තිබුණ නැත්නම් ඒවා පිහිටන්නේ සීලේ මත වෙනකොට ඉන්නවා. එහෙනම් ඒ සියල්ලටම ඒ ප්‍රබල සීලේ යෙද්ද වෙන තුනට ප්‍රතිසහා ප්‍රබල ලක්ෂණ ආදී දේවල් වැඩෙන්න හේතුව ඒ ප්‍රබල සීලේ දැන් අපි හිතනම් හිත කියන එක ක්‍රියාත්මක කරන්න ප්‍රබල නැසීමක් කරා ඒ නැසීම තමයි මොළය. මොළය නැති ප්‍රබල නැසීම අංග සම්පූර්ණ වෙන්න නම් අඩු නැතුව ඒක තියෙනසින් දැකලා තියෙනවා කියන අය ළමයාගේ මොළය හරියට වැඩ කරන්නේ පුද්ගලයාගේ මොකක්ද අඩුපාඩුපත් වෙනවා ඇරෙන්නේ නැති අඩුපාඩුපත් වෙනවා ඒක බැලුවොත් පරිසෙත් පුද්ගලයාගේ ශරීරයේ ඒ කටයුතු වලදී අඩුවක් වෙනවා. ඒ අඩුව තියෙන හේතුව තමයි අර සීලේ ප්‍රබලත්වය නැතිකම. අන්න එහෙමනම් සීවතුන මේ සීලය කියන එක යදි සීල බවට පත් වෙනවා කියලා කියන්නේ අර විදිහට පුංචි වරක් දක්වත් නොකරන තැනක හිත සකස් කර ගැනීම. එහෙනම් ඒකේ ප්‍රතිපදින් තමයි ඒ බෝධියෙන් තමයි සීවතුන අපට ගොඩ යන්නේ. ඒ නිසා ඒ පුංචි වරක් දක්වත් නොකරන තැනක හිත මම තවත් සතන්දරයක් ඒකට කියන්නම් ඕක සාවර සීලය හැදින් නැතින සීලය. ඒක අපිට මේ උගන්වපු මේ සිල්වල අන්තර්ගත වෙනවා කියලා මට හිතෙනවා. මේ කියන පැත්ත මේ චේතනා සීලය චේතනා සීලය සායිකසික සීලය සංවර සීලය කියන කොටස්වල මේක මම හිතනවා හොඳට ඇතුළත් වෙයි කියලා. මේ චේතනා සීලය කියන එක ගැත්තුත් වෙන බලමුත් ඒ කියන්නේ අකුසලයට විරුද්ධ චේතනාවහන පිස්සු කුසල විතරයි කරන්නේ. බෝධි සත්‍යයේ ශිෂ්‍යයෙක් හැටියට ඉගෙන ගන්නවා. ඒ ශිෂ්‍යයෙක් හැටියට ඉගෙන ගන්නකොට ඒ ශිෂ්‍යයා ඉතින් මේ තවත් ළමයි ඉන්නවා. ඒ ළමයි ඉන්නවා ඉතින් මේ දිසාපාලක ආචාර්යතුමා කියනවා මේ මට හොඳ දෙයක් තියෙනවා. හැබැයි මට වත්කම් නැහැ. මට හොඳ මේ සංවර හොඳ ගුණහපත් දෙයක් තියෙනවා. මට හරි වත්කම් නැහැ. ඒ කට්ටියට කසාද බඳලා දෙන්න නම් ගෙදරට නොකිය මොනවා හරි කරන් දෙන්න ඕනේ. ගෙදරට නොකිය මොනවා හරි කියන්න. ඉතින් හැබැයි ගිහිල්ලා දේනවත් වෙනවා. හැබැයි බෝධි සත්‍ය ගිහිල්ලා දේනවා. ඉතින් හැමෝම දෙන පොදේ දෙන්න කියලා දෙන්න කියපුවම ඒකේතරම් පෙන්නනවා. බෝධි සත්‍යයන් අහන ඇයි කියලා ආයෙත් ඊපස්සේ කියනවා මම වස්තුන් උදෙසා කිසිම ආද සත්කාරයක් උදෙසා මගේ ප්‍රතිපත්තිය නැත්නම් ධර්මය සීලය විනාශ කරන්නේ කියලා කියනවා. ගුරුවරයාගේ තරුණ විදියේ ඒ ආයතනයේ ඉන්න මේ තරුණ මේ හැඟීම් වැඩ කරන කුරුසේ ඒ පුරුෂයාට කාන්තාවයි ආකර්ෂණීයම වස්තුව හැටියට හඳුන්වනවා. කාන්තාව පුරුෂයාට ආකර්ෂණීයම වස්තුව හැටියට හඳුන්වන ලෝභය උත්පාද කරගෙන තමයි ඒ වස්තු මත කිසිම විදිහකින් සීලේ විතර අන්න උතර සාවර අදි සීලය වල හිත ගමන් කරන අපිට. මොකද ඒ විදිහට සායිතසික වශයෙන් චේතනාමය වශයෙන් ඒ සීලය හොඳට ආරක්ෂා වෙන වැඩ පිළිවෙලක් අතීතයේ ඉඳලා තිබිච්චේ ප්‍රතිඵලය තමයි මේ වේගය ප්‍රතිඵලය. ඒ ශක්තිය ප්‍රතිඵල තමයි අර කුසල චිත්තවීති නොකඩවාම සකස් වෙන්න ඉන්ද්‍රිය ධර්ම වලින් ඉන්ද්‍රිය ධර්ම වලින් බර ධර්ම වලින් එන්න ඒ තුනේ ඒ සීලය තමයි තියෙන්නේ. එතන ඒ නිදිසේ තත්ත්වය තමයි අර මේ අදි සීල හැටියට ප්‍රකාශ කරන්නේ. ඒක අර ළමයි සමහර විට සාම හොඳ සීල සම්පන්න ළමයි වෙන්න පුළුවන්. නමුත් අර යම් යම් භාෂාවන් හමුවේ පොඩි පොඩි පංජනක දේවල් කඩන පින්න තත්ත්වයට සිත මේ ගමන් කරනවා දන්නේ නැහැ. ඒ එතන අදි සීල කියන එක නැහැ. එතන ඒගේ ධර්මයේ ආරක්ෂා වුණත් අදි සීල කියන එක නැහැ. දෙවන කාරණය තමයි තියෙනකොට මේ හිත දන්නවා අපි දන්නේ නැති වෙනාට හිත දන්නවා අපේ කොතෙක් සීලය පිහිටලා තියෙනවද ශක්තිමත් කොතෙක් පිහිටලා නැහැ. ඒක තමයි බුදුහාමුදුරේ අර ඉන්ද්‍රිය පරේ පරියප්ත ඥානය කියලා අර ඥාන හයක් සහයක් තියෙනවා නේද? හයක් හෝ අටක්. ඒ ඥාන අටේ එකක් තියෙනවා ඉන්ද්‍රිය පරේ පරියප්ත ඥානය. අගේ ශ්වාස වර්ධනානේ ඉන්ද්‍රිය පරේ පරියප්ත ඥානය තමයි. ඒ කියන්නේ මේ පුජ්‍යලයාගේ සීලය තුළින් කොයිතරම් ඉන්ද්‍රිය ධර්ම මෝරලා තියෙනවද මෙයාට රහත් වෙන්න බණ කියන්නේ. දැන් කියන්නේ ඉතින් බුදුහාමරට පේනවා. ඒ කියන්නේ ඒ බලන්නේ මොකද හිතේ. හිත දන්නවා මෙයා මට රහත් වෙන්න පුළුවන් බැයිද කියන එක දන්නවා. ඒක දන්නවා. ඒවනම් බණ කියන රහත් වෙන්න බෑ. රහත් කරවන්නේ නැහැ හිත. ඒවනම් තේරෙන්නේ ඒ හිත දන්නවා සීලය ප්‍රබලක නැති. ඒක අදි සීල කියන එක තේරෙන්නේ ඔන්නේ හිතට සම්බන්ධයි. එහෙම නැත්නම් නිතිනි පර බවක් අන්තාපයක් අපහසුවක් පීඩාවක් සැරිල්ලක් එනවා පින්වතු නැතුවරේ ඒ හිතට සැරිල්ලක් අපහසුවක් පීඩාවක් වෙනවා මෙලොව වශයෙන් කරපුවාද සමහර විට පරලෝක වශයෙන් එනේවත් එන්න ඉඩකඩ තියෙන්න පුළුවන් මට හිතන විදිහෙන් යම් යම් මතුවීම් තුළ එන්න පුළුවන් මේ සීලේ බලවත් නෝනක් පින්නට අන්න එහෙම සිද්ධ වෙනවා. ඒ නිසා මේ අදි සීල කියන එක ඉතා පොන්තිම වරදක්වත් නෝන ආකාරයට ඒක දීපයික ભેදයක් නැහැ. සිද්ධ කරන්න පුළුවන් දීර් කරන්න පුළුවන්. සංගරයේ ප්‍රමාණවත් ඉතිරි කරත් තියෙන සත්‍ය දෙන්නම් මම ඇතුළත් කරුවට ගන්නවා. සෝන්තින් සංඝහන්ත කල්‍යාණ මිත්‍රෙනි ප්‍රමාද නොවි එකතු වෙන්න කාල වේලා ඉක්ම ගිහිලා තියෙන නිසා සාකච්ඡාව වෙන මහත්මිය ඔබතුමාට පුළුවන් කටින් සිරුවන් සත්යි ඔබ සමනසිතාම හොදින් පැහැදිලි කළා දුන්නා අපිට මේ සීලය ගැන බලාගෙන යනකොට සීලය ඇත්තම සීලෙන් නිවන් අවබෝධ කරන්න පුළුවන් වගේ පිටපෙන්නේ උන්වහන්සේ දේශනා කරපු දෙයට. ඒතර මේ කියන්නේ උන්වහන්සේ දේශනා කරපු ග්‍රහන්තල දේශනා කරපු දෙය තමයි. ඉතින් මේක සීලය දැන් අපේ මට්ටමේ සීලය දිනු කරගෙන යනකොට තමයි මට හිතෙන විදිහට ඒ අදි සීල කියන එක එන්නේ. මට තේරෙන විදිහට දැන් සතුන් මරණක ගත්තොත් දැන් මම සතුන් මරන්නේ නැහැ කියලා සිල් සමාදන් වෙනවා. ඒ සිල් සමාදන් වෙලා මම මෙතන ඉතින් මේ රටේ ඉතින් සතු නැහැ, මදුරුව නැහැ. ඒකෙන්ද වින්ටේකේදී ඒ මයි සමයකේදී එයා කන්ඩිෂන් දාගෙන ඉන්නවා. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. සතුන් මැරීමෙන් බලකලා ඉන්නවා. නමුත් මම ලංකාවට හරි කොහෙට හරි කැලෑවකට ගියාම තමයි කැලෑපැත්තකට ගියොත් මට මේ මදුරුව කනවා, සත්තු මැස්සෝ වහනවා එක කරදරයක්. ඉතින් මට සමහර විට මරන්න පුළුවන්. නැත්නම් සමහර විට එළවන්න පුළුවන්. සමහර විට මොකද මොකක් හරි කරන්න පුළුවන්. ඉතින් මේක මේ අධිශීලයේ වෙන්නේ ඒක අපි මේ කරන විදිය අනුව. දැන් ඒක සතුන් මැරීමම එක විදිහකට සීලය තමයි. නමුත් ඒක අධිශීල වෙන්නේ ඒකට අවස්ථාව ලැබුණාම ඒකෙන් තමයි කරදරයක් වෙනකොටත් ඒක ඒකෙන් ඒ සතාව මරන්නේ. දැන් මදුරුවා මරණකෙ ගත්තොත් දැන් මේ මදුරුවා හොඳ නැහැ, මේ මදුරුවාගෙන් ඩෙන්ගු හැදෙනවා. ඒකෙන් දැන් මේ මදුරුවාන්ට මම මැරුවේ නැතුණත් මොකක් හරි කෙමිකල් එකක් ගහලා මේ මදුරුවා විනාශ කරන්න ඕනේ කියලා හිතන්න පුළුවන්. මොකද හේතුව ඒකට අපිම හිතා ගන්නවා. තවත් එකක් මේ ඩෙන්ගු හැදුනහම අනිත් මිනිස්සුන්ට මැරෙනවා. ඒකෙන්ද මම මේ මදුරුවා මරනවා කියලා. මේ විදිහට අපිම මේ එක එක දේවල් හිතාගෙන මේ සීලය කියන එක අපිම අවතක්සේරු කරගෙන ගෙන ඉන්නේ. මේ අති සීලයක් විදිහට යන්නේ නැහැ කියලායි මට තේරෙන්නේ. ඉතින් මේ ඒක අති සීල කියන්නේ ශික්ෂාපදයක් නෙවෙයි. ඒක එකම ශික්ෂාපදේ එක එක මට්ටම් කියන එකයි මට තේරුම් අරන් ගියන් තේරෙන්නේ. එතකොට මේ මට්ටම යන්නේ දිනු කරගත්තාම තමයි අනිත්‍ය සංඥාව, සුඛ සංඥාව, අනාත්ම සංඥාව ඒ විදිහට ගිහිල්ලා අන්තිමේදී ඒ නිවනටම ආදීන සංඥා, පටිසංකාණ්ඩපස්සනා සංඥා ඒ විදිහට දිගටම ගිහිල්ලා ඒ නිවන් දක්වාම යන්න පුළුවන් වෙන්නේ මේ සිත අපි දිනු කරගන්න විදිහ අනුවත්. දැන් මට තේරෙන විදිහට අපි යක්මක් දිනු කරගන්නකොට ඒක මේ සිතේ දියුණුව ඊළඟ සිතට බලපානවා. මොකද ඒ සිත පරම්පරාවක් අපි ඉගෙනගෙන තියෙන සිත කියන්නේ සිත එක සිතක් නෙවෙයි. සිත පරම්පරාවක් එක සිතක් නැති වෙලා තව සිතක් ඇති වෙනවා. ඒ විදිහට අපි උපන්දා ඉඳන් අද වෙනකල් නැත්නම් මැරෙන කල්ම මේ සිත දිගටම පරම්පරාවක් විදිහට ගෙනියනවා. ඒකෝද පසුගිය සිතේ තීච්ඡදී ඊළඟ සිතට බලපානවා. දැන් සතු මරලා පුරුදු කරාට සතෙක් මරණක ලේසි. සතුන් මරාපුම නැති කෙනෙකුට ඒක සතෙක් මරණක අමාරුයි. දැන් මේක අමාරුවෙන් අමාරුවෙන් පුරුදු කරගෙන යනකොට මේ අපේ ස්ථීලය ඊපස්සේ ඒක හිතට පුරුදු වෙනවා. ඒක හිතට පුරුදු වුණාට පස්සේ ඒක ඉබේම කෙරෙන්නේ නැති තත්යකටපත් වෙනවා. ඒ කියන හරියට දැන් මම අහලා තියෙනවා ඒක පාසල් මහත්මයට කුකුලෙක් මරන්න දීලා රජුරු කුකුල මරුවේ නැත්තම් ජීවිත නාශ වෙනවා කියලා. නමුත් ඒ පාසල් මහත්මයා කුකුල මරුවේ නැහැ කියලා. මොකද ඒ තරම් මරණයක මරුවේ නැහැ, මාව මරුවට නම් කමන්නේ නැහැ කියලා. ඒක යා කරලා හිත තද කරගෙන කරපු කන්නේ ඇති හිත තුළින් නිරායාසයෙන් මතු වෙච්ච කටි. කියන්නේ යාට කරන්න තරම් ශක්තියක් නැති තත්ත්වයකට තරම් යාගේ මේ සීලය දිනු කරගත් තිබුණා. ඒකට තමයි මට හිතෙන්නේ අදිස්සි සීලය කියන එක මට තේරෙන මගේ මට්ටමේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම කයිති කගේ කියන්නද එහෙම අවසරයි ස්වාමීන් වහන්සේ. හරිම ලස්සන විස්තරයක් අපි මහත්ය කෙරේ. මට ඒක කරනකොට මේ මට මතක් වෙන කතාවක් අපි දායක මහත්තයෝ එතුමාගේ මේ නෝනා මහත්ය හරිම සිතුවත් අලුත්ම වාහනේ පොල්ති ප්‍රයන්න එකක් ගෙනල්ලා පාර නතර කරන මාසයක් දෙන වාහනක ඇති බලනකොට ඉතින් ගේරන් පාරයි තමයි මේ තෝමහරි ඒ අය ඉතහට පොලිසියට ගැනන් දීලා මේ මොකද මේ වාහනේ වැරද්දේ සිද්ධ කරන්න පුළුවන් වෙයි කියලා දැනුම් දීලා කොහොම හරි ඉතින් ඔය ඒක ක්‍රමයක් තියෙනවනේ නොපෙනෙන ක්‍රම අනුගමනය කරනවා. ඉතින් මේ කට්ටිය දේවාලෙත් ගියා. දේවාලෙත් ගියා. මේ අසවල් දිහා කරත් ඉන්නේ. ඒ අයගේ මේ අනුපදන්න මේ පොල් ගහම කියලා මේ පොල් විදි හතක් සකස් කරලා දෙන්න හැමදාම ගහන්න මේ වෙලාව. ඒගමනාර නෝන කියනවලු අපි මෙතෙක් ධර්මය ආරක්ෂා කළ වාහන නිසා මේ ධර්මය නැති කරගන්න ඕනේ, සීලය නැති කරගන්න ඕනේ, අපට පොලිත් ඕනේ, අපට වාහනත් ඕනේ කියලා මේ ගෙදර ඇවිල්ලා. ඉතින් අදටවත් ඒ වාහනේ හම්බුන්නේ. ඉතින් ඒකේම වෙන වාහනයක් කරන පරණ වාහනයක් තමයි. එයා කියනවා ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර වාහනේට අත්‍යවශ්‍ය කියා වගේ මේ වාහන එක බූරුව පිටේ යනවා. දෙකම මේ වැඩේ සිද්ධ වෙනවානේ හම්බුනේ. ඔන්න පින්වතුනේ මේ අර මධ්‍යස්ථ වෙන හැටි. ඉතින් ඒ අය කවදාවත් අර මහත්ය වගේ මදුරේ මොන විදිහටවත් මරන්නේ නැහැ. මේ මදුරේට නිදාගන්න ගියා මදුරු ආවොත් අර මදුරු බලය තුළ මදුරු අල්ලලා එළියට ගන්න. විතරයි. ඒකට අන්න ඒ අධිශීලයේ තමයි ඒ ප්‍රයත්නය. ඒකට ඒ හැබෑවටම සීලයේ ඒක හැබෑවටම ක්‍රියාත්මක වෙන එකක්. ඒක මේ ඇතුළත සයිකොටික වලින් එන එකක්. ඒක හොඳටම එන එකක්. ඉතින් ඔන්න ඒ විදිහට බලන්න කොච්චර ලොකු අලාභයක් කියලා කියන්නේ මේ සාධියක් අපි කරන්නේ. ඒ මෙවරදී දකින්නකොට ඒ හයිය එනවා ඇතුළත. ඒ අභ්‍යන්තරෙන් ඇතුළෙන් එනවා ඒ ශක්තිය. එහෙම දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ විදිහට සීලය ආරක්ෂා කරගන්න. අන්න ඒක තමයි ඇත්තටම අධිශීලයේ බවට පත් වෙන ඒ විදිහ හැබෑවටම කරගෙන යන්නේ. මේ ස්වාමීන් වහන්සේ මොහොතකින් දලත මහත්මයා කාල වේලාව කොහමද ස්වාමීන් වහන්සේට තව රැඳෙන්න පුළුවන්ද දන්නේ නැහැ. මම හිතන්නේ දැන් නම් අපි පැය දෙකකට වේලාව කිත්තුලා. දලත මහත්මයා සාකච්ඡාව නිමා කරන්න වෙලාව හරි නේද? ඔව් එහෙමයි. ඒ තුමගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ වේලාවත් හරි පැය දෙකේ කාලයක් ගත වුණා. ඒ වගේම හිතවත් මගනා ධර්ම දේශනාවකට අපිට සවන් දෙන්න පුළුවන් වුණ පැයකට අධික කාලයක් ඉන්න අනතුරු අපි කල්යනා මිතුරන් එකතු වෙලා ධර්ම සාකච්ඡාවක් කළා. ඉතින් ඒ සාකච්ඡාව තුළ අපි බලාපොරොත්තු වෙන්නේ මේ හැම සාකච්ඡාවක් තුළින්ම අපේ ඇත්තව කිසියම් උනන්දුවක් තියෙනවා නම් ඒ උනන්දුව තව පින්දකින් හෝ වැඩි කර ගැනීමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ අපිත් ඒ උනන්දු ඇති කරගන්න ගමන් අනිත් කල්යාණ මිතු මිත්‍රයන්ටත් මේ කියවෙන හැම වචනයක් තුළින්ම උනන්දුවක් ඇති කරගැනීමේ පරමාර්ථය. මොකද අපි හැමෝම මේ පොතපතින් කරුණාව කිතු කරගෙන ඉදිරිපත් කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ උන්වහන්සේලාගේ අත්දැකීම් තුළින් අපිට කරුණ ඉදිරිපත් කරනවා. නමුත් මේ අපි කවුරුත් තාම පූර්ණ වශයෙන් සත්‍ය දකපු අය නෙමෙයි. ඒ නිසා මේ හැමෝම මේ මාවතට අවතීන වෙලා යන්න උත්සාහ කරන අතරතුර එකිනෙකාට උදව් කර ගැනීමමයි පරමාර්ථය. ඒ නිසා මේ අපි අතින් කියවෙන දේවල් වල අඩුපාඩු වැඩි තියෙන්න පුළුවන්. නමුත් ඒවා පසෙක තියලා එකම පණිවිඩයක් ගත්තනම් ඇති මේක දැන් මම විසින්ම හොයාගන්න ඕනේ කියන පණිවිඩයක් ගත්තනම් ඇති මම තව ටිකක් මගේ හිත සමාධිගත කරගෙන ප්‍රඥාව ඇති කරගන්න ඕනේ මම කියන එක පණිවිඩය හැමෝම ගත්තනම් ඒ සඳහා තමන්ගේ සීලය තමන් මේට විදිහට ගන්න ඕනේ කියන කාරණාව අද සාකච්ඡා තුළින් වැටුණා නම් එපමණමයි අවශ්‍ය වෙන්නේ මං හිතන්නේ. තමාට තවන්ට තවත් කාර්යයක් තමන්ගේ කාර්යයක් තව ඉතුරුලා තියෙනවා කියන පණිවිඩය තමයි ගන්න තියෙන්නේ. මොකද එහෙම නැත්නම් අපි කියපු වචන වල හැරම හැරවීම තියෙන්න පුළුවන්. දැන් අදි සීලය කියන එක ගැන අපි යම් කිසි දෙයක් කිව්වා කතා වුණා. ඉතින් ඒ එක ගැන ඉච්චර සලකිමත් වෙන්න එපා. මොකද ඊට වෙඩි වෙනත් වෙනත් අර්ථ කතන වෙනත් තැන්වල තියෙන්න පුළුවන්. මොකද මේ දවස්වල සීලය කියන්නේ මොකද්ද කියන කතාවල් එක එක වෙබ් අඩවි වල අපි දැකලා තියෙනවා. අපිට අහන්න ලැබිලා තියෙනවා සීලය කියන එකට වෙන මාර්ථ කතනක් දෙනවා. එතකොට ඒ මත ඉතින් මේ වචනාර්ථවල එකිනෙකයි කෙටුම් කියා ගන්න. ඉතින් අපි ඒවට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අර අපේ ප්‍රතිපතාව නැත්නම් ප්‍රතිපත්තිය ඒ කියන්නේ අපි ක්‍රියාදාම වෙනස් කර ගන්න පොමණක් අපි මේ යොදාගමු. ඉතින් ඒ දේත් මතක් කරමින් අද සාකච්ඡාව නිමා කරමු. එහෙමනම් අද වැඩසටහනට සම්බන්ධ වෙච්ච සියලුම කල්යාණ මිතුරියන්ට අපි අනේක වැඩක් අපි ප්‍රණාමය පුද කරනවා. මොකද ඔබ එකතු වෙන නිසාම මේ සාකච්ඡාව මේ විදිහට පවතින්නේ. ඒ වගේම අද සාකච්ඡාව මෙහෙවිච්ච මෙහෙවපු ශ්‍රීමති මහත්මියට උපතිමිටත් අනේක වැඩපෙන්. එහෙමනම් මම ඉතාමත්ම ගෞරවයෙන් নমස්කාර පූර්වකව අප වෙනුවෙන් ඉතාමත්ම උනන්දුවෙන් කැප වෙලා අපේ ඉල්ලීමට එකඟ වෙලා දැන් මාස් කීපයක් තිස්සේ අප සමග එකතු වෙලා මේ වැඩසටහන සම්බන්ධ සිටින ඔස්ට්‍රේලියාවේ ඇඩ්ලින් වල වැඩ වාසය කරන පූජ්‍යපාද කාර්යකම මහින්ද සර් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ සියලුම කල්යන මිතු මිත්‍රයන් වෙනුවෙන් নমස්කාර කරමින්, ඒ වගේම උන්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උන්වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ උන්වහන්සේ කරන්නා වූ ධර්ම දානමේ කුසල ක්‍රියාවනුත්, ඒ වගේම අප බොහෝ කල සිට කරන්නා වූ මේ ධර්ම දානමේ කුසලය ක්‍රියාවන් හින්දා ඇතිවන්නා වූ සියලුම කුසලිනුත් හේතුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම බොහෝසිට මේ වෙනසයන් වහන්ස අද සාකච්ඡා නිමා කිරීම සඳහා පෙරවන් සරණයි. අද දවස පුරාම සමන කාලය ධර්ම දේශනාවට පැවැත්වීම පැය ධර්ම සාකච්ඡා කරමින් අපි හැමෝම රැස් කරගත්තා වූ සියලු ගුණ ශක්තිය හේතුකොටගෙන මේ දලුවත්ත මහත්තයාට නිදුක් බව නිරෝගී සම්පත්‍ය දීර්ඝායුෂ ලැබේවා, කායික මානසික සුවය ලැබේවා. ඒ වගේම මේ සිස්තම අර්ථවත් කරන්න නම් දුසි සැදෙන සහභාගී වෙන මේ සියලුම කාරණා සිද්ධාතුත් ලෝකයේ සියලු කාරණා සිද්ධාතුත් දවසින් දවසම ධර්ම ඥානය දීම ප්‍රගමනය තමා තුළ සම්මාදිට්ඨිය දීම ප්‍රගමනය ඊට අවශ්‍ය ප්‍රබල කාරණා දෙකක් වෙන චෛතසික වීර්යය හා ඡන්දය කියන දෙක දීම කරගන්න මෙසම ශක්තිය වේවා, බලයක් වේවා, ශක්තිය ධෛර්යය දවස ලැබේවා. ඒ වගේම මේ සිංහතුන් බලාපොරොත්තු වෙන ලෞකික ආරණ නිෂ්පතිත්ව වේවා. ඒ වගේම නිරෝගී සම්පත්තිය ලැබේවා. සියලු දෙවියන් දෙවියන්ගේ කනුව දන් වේවා. දෙවියන් දෙවියන් වරක සත්කල් ප්‍රඥාවෙන් දීවේවා. සවදේ නියුගේ ආතීන් අනුමෝදන් වේවා. වරක සත්කල් ප්‍රඥාවෙන් දීවේවා. සත්වත්වේවා. දෙවියන්ට ඥාතීන් තාපක ලෝතරා බුදීර වරණාසරණ නිවන් පිණස මේ සත්කා දේවා සාරිවා. සාදු සාදු සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං ගුණවන්තං පුණ්‍යත්තං